හොඳයි හැම දිනටම තිරුවන් සරණයි. හොඳයි අදත් අපි සුබුරුදු පරිදි හම්බෙන්නේ මේ සමනට සිසිලස ඔස්සේ කරන සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න. අපි එහෙනම් තිරුවන් සිහි කරගෙන අද සාකච්ඡාවට එළඹෙමු. ඉතින් මම හිතුවා මේ මෑතකදී අපිටත් අවස්ථාව ලැබුණා මේ උදුම් ප්‍රකාශ පුණාසේගේ වැඩසටහන සහභාගී වෙන්න සිඩ්නි නුවර. ඉතින් ඒ ආශ්‍රයමොත් මම හිතනවා කාන්ති ජයසිංහ මහත්මිය බ්‍රිස්බේන් වලදීත් ඒක සම්බන්ධ වුණා කියලා. ඉතින් ඒ අධ්‍යක්ෂ මාස්ටර්ෙන් අපි පොඩ්ඩක් කතා කරමු. අපි තවදුරටත් කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් ඒ වගේම පුරුදු පුහුණු කළ යුත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙමු. මම හිතනවා ඒක කාගේ අකමැත්තක් නැතුව ඇති කියලා. මම දැනගන්න කැමතියි ඒක තර. තේරුවන් සරණයි. තේන මහත්මයා, වසන්ත මහත්මයා, පද්ම මහත්මයා, ප්‍රීති මහත්මයා ඒ පිළිබඳව අදහසක් තියෙනවද? ඒක නැත්නම් වෙනත් කාරණයක් තියෙනවද අපිට අද කතා කරන්න මතු කරගන්න? තේරුවන් සරණයි. ඔබතුමාගේ අදහස ඉතාම වටිනා අදහසක් කියලා මම යෝජනා කරනවා. තේරුවන් සරණයි. හොඳයි. මම හිතනවා ඒත් විශේෂ විරුද්ධත්වයක් නැහැ කියලා. වසන්ත මහත්මයා එහෙමනම් අපි මේ විදිහට කරමු. ඇත්තටම දවස් තුනක වැඩසටහනක් තිබුණේ. ඒකදී පළවෙනි දවසේ විශේෂයෙන්ම මරණ සතිය පිළිබඳව භාවනාව තමයි පුහුණු කරේ. දෙවැනි දවසේ පළවෙනි දවසේ මරණ සතියත් ඒ වගේම අනිත්‍ය සංඥාවත් වඩන හැටි පුහුණු කරා. දෙවැනි දවසේ අනාත්ම සංඥාව වඩන හැටි පුහුණු කරා. ඊට පස්සේ තුන්වෙනි දවසේ ආනාපාන සති භාවනාව පුහුණු කරා. ඉතින් ඇත්තෙම මේ මරණ සතිය කියන එක අපිට ඉතාමත්ම වැදගත් වෙන දෙයක් හැටියට ස්වාමීන් වහන්සේ නිතර කිව්වා. අපි ගොඩක් උනන්දු කරා මේ ඇයි මේ මරණ සතිය වඩන්නේ, තේරුම් මොකද්ද, ඇයි කරන්නේ, කොහොමද කරන්නේ කියන එක තමයි මතු කරගන්න මහන්සි ගත්තේ. එතනදී ඇත්තටම අපි හැමෝම දන්නා වගේ මරණ සතිය වඩන්නෙම අපේ අප්‍රමාදය ඇති කරගන්න. ඉතින් මොකද මේ අපි මේ සංසාරේ පරස්පරව යන්නේම අපිට මේ අපිට තියෙනවා මේ මැරෙන්නේ නැහැ කියන සංඥාවක්. කොච්චර කරත් මැරෙන්නේ නැහැ කියන සංඥාවක් තියෙනවා. දැන් අපි බලුවොත් එහෙම, දැන් මම අද හවසත් මේ අපේ ගෙදර අයත් එක්ක කිව්වේ, දැන් බ්ලඩ් ප්‍රෙෂර් බලනකොට දැන් අපිට නිතරම මම හිතන්නේ අපි හැමෝම ඒ වයසේ කට්ටිය වගේ කියලා මම හිතනවා, නැත්නම් අනුමාන කරනවා. ඉතින් අපි නිතරම අපේ ශරීර සෞඛ්‍ය ගැන තරමක සෙවිල්ලකින් ඉන්නේ. විශේෂයෙන්ම ලංකාවෙන් පිටත ඉන්න අය වශයෙන් අපි ටිකක් සෞඛ්‍ය වැඩිපුර බලමු. එතකොට අපි ප්‍රෙෂර් චෙක් කරනවා, සමහරට බ්ලඩ් ටෙස්ට් කරනවා රෙගියුලර්ලි. මාසයකට සැරයක් ඒ ආකාරයෙන් අපේ සෞඛ්‍ය ගැන බලනවා. අපි බර බලනවා, බර වැඩි වෙනවා නම් අඩු කරගන්න විදිහක් බලනවා. කෑම ගන්නකොට හොඳ කියන්නේ ශරීර සෞඛ්‍යයට හිතකර කෑම ගන්න යනවා. ඒවා ඔක්කොම කරනකොට දැන් අපි හිතුවොත් එහෙම, දැන් ප්‍රෙෂර් බලපු දවස් මේක එතන සාකච්ඡා කරපු දෙයක් නෙවෙයි, මම මේක පිටින් කියන දෙයක්. මේක අපි දැන් ප්‍රෙෂර් බලනකොට අපේ ප්‍රෙෂර් නෝමල් වෙලා තිබ්බනම්, ඒ කියන්නේ අපි හිතනවා නම් 120-80 තමයි නෝමල් රේන්ජ් එක, ඒ ගානට හිටුව තියෙනවා නම් අපි හිතනවා අපි සෞඛ්‍ය සම්පන්නයි. ඒ වගේම දැන් බ්ලඩ් ටෙස්ට් එකක් කරොත් අපේ කොලෙස්ටරෝල් ලෙවල් එක ඒ රේන්ජ් එකේ තියෙනවා නම්, සුගර් ගානකට තියෙනවා නම් අපි හිතනවා අපි බොහොම සෞඛ්‍ය සම්පන්නයි කියලා. ඒ සෞඛ්‍ය සම්පන්නයි කියලා හිතනවා කියන්නේම අපි දන්නවා අර මදේවල් වලින් අර ආරෝග්‍ය මදේ කියන එක අපිට නොදැනම අපේ හිත ඇතුළට රිංගනවා. මට දැන් බ්ලඩ් ප්‍රෙෂර් නෑ, මට සුගර් නෑ, මම බොහොම නිරෝගී කියන ඒ පොඩි සංඥාවක්, එහෙමත් නැත්නම් පොඩි මානයක්, එහෙමත් නැත්නම් අපි කියනවා මේ මදයක්. මදේ කියන එක සම්බන්ධ වෙන්නේම ප්‍රමාදයට. මදේ ප්‍රමාදේ කියන වචන දෙක එක ළඟ යන දෙකක්. ඉතින් මේ මදේයි ප්‍රමාදේයි කියන දෙක ඇති වෙන්න බොහෝ දුරට හේතු වෙනවා. දෙකින්න පොඩ්ඩක් අවශ්‍ය දෙන්න මෙයා. ඔව්, එතකොට ඒ හැඟීම අපි නිරෝගී කියන ආරෝග්‍ය මදේයි ඒ මදේ නිසාම ප්‍රමාදයකුත් ඇති වෙන්න තියෙන හැකියාව තැහෙන්න වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි උගා ප්‍රවේසම් වෙන්න ඕනේ. අපි සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. නමුත් කොච්චර හොඳට සෞඛ්‍යයෙන් ඉන්න මිනිස්සෙක් වුණා පාරදී වාහනයකට යටවෙලා මැරෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනා මැරෙන්න. නැත්නම් කිසිම දෙයක් අහුවෙන්නේ නැතුව තිබිලා. කියන්නේ වෛද්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම පැහැදිලි පිළිසිදු කී දෙනෙක් heart attack හැදිලා මැරෙනවා. ඒක නිසා මේ මරණය කියන එක blood results වලින් හෝ pressure check කරන එකකින් හෝ ඒ හොඳ කෑම කන එකකින් ඒක යම් කිසි තියෙන මේ අවදානම අඩු කරගන්න පුළුවන්. නමුත් මරණය කියන එක ඒ වගේම විතරක් නෙවෙයි වෙන්නේ. ගොඩාක් දේවල් වලින් එන්න පුළුවන්. විශේෂයෙන්ම අපි වාහන එලවන්නවා, පාරේ යනවා, විදුලිය පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දේවල් කල්පනා කරාම කොයි විදිහකට වැටිලා මැරෙන්න පුළුවන් අපි උඩ නගිනවා සමහර වෙලාවට. ඉතින් ඒක නිසා මේ මරණ සතිය කියන එක සෞඛ්‍ය පැත්තට වැඩිය බරකල් නොවිසු දෙයක් හැටියට තමයි මතක් කරගන්න කියලා පෞද්ගලිකව තේරෙන්නේ. එහෙම කරන එක හොඳයි කියලා. එහෙම නැත්නම් අපි අර මදේට ප්‍රමාදයට වැටෙන නිසා. ඉතින් ස්වාමීන් වහන්සේ හුඟක් අපිට යෝජනා කරා මේ විදිහට බලන්න කියලා. කියන්නේ දැන් කෙනෙක් ඉන්නවා කාමරයක හිර වෙලා යම් කිසි විදිහකින් සනීප තත්ත්වයක් හෝ එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් යාට එළියට යාගන්න බෑ, අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම කෙනෙක් ඇස් පියාගත්තාම ඒ අරින්න බැරි තරමට යාට අමාරු වෙලා අතක් පහද දාපුවත උස්ත ගන්න බැරි තරමට අමාරු වෙලා ඒ ආකාරයෙන් ලෙඩ වෙලා එකතැන් වෙලා තමන්ගේ දෙයක් තමන්ට කරගන්න බැරි තත්ත්වයට පස් වෙලා ඊට පස්සේ තමන් ක්‍රමයෙන් හදිසි මරණ නෙවෙයි මේ කියන්නේ ක්‍රමයෙන් මේ මරණයට පත් වෙන හැටි බලන්න කියලා කියනවා. ඒ බලනකොට තමන්ට තේරෙනවා කොයි තරම් අපහසුතා, දුක් ගැනවිලි නැත්නම් දුක් කරදර අපිට මූණ දෙන්න වෙනවද කියලා. ඒ අනුව හිතන්න කිව්වම ඔන්න දැන් මම ඉන්නේ දැන් කාමරයක තනි වෙලා, හිර වෙලා, ලෙඩ වෙලා. මට හෙල්ලෙන්න බෑ. මගේ ඇහැ වහපු ඇහැ අරින්න බෑ. අරපු ඇහැ වහගන්න බෑ. අතපය උස්සන්න බෑ. හොලවන්න බෑ. හොලවන්න බැරි මොකද ඒ කයේ තියෙන දුර්වලකම නිසා, ඒ ලෙඩ රෝග නිසා හෝ වයස නිසා හෝ ඒ ඇති දුර්වලකම නිසා එහෙම කරන්න බෑ. ඉතින් ඒ විදිහට තමන්ගේ මරණයපත් වෙන විදිහ ටිකෙන් ටික බලන්න කිව්වා. ඒ වගේම බලන්න කිව්වා තමන්ට බොහෝම කිට්ටු දූ දරුවෝ, ඒ වගේම ඥාති දෙමව්පියෝ වගේ අයට මේ සත්‍යෙම උදා වෙන හැටි මෙනෙහි කර කර බලන්න කිව්වා. ඉතින් ඒ මෙනෙහි කර කර බලනකොට කොයි ආකාරයේ හැඟීමක් දෙන්නේ? එතකොට තේරෙනවා මේ කයක් ලබාගෙන උපන් මනුස්සයා, අපි දැන් මනුස්ස ජීවිත ගැන මෙතන හිතන්නේ, ඒ මනුස්ස ජීවිතය කියන එක කොයි තරම් අවදානම් තත්ත්වයකට තියෙන මරණය කියන එක කොයි වෙලාවෙ එන්න පුළුවන්ද? අර බුදුරජාණන් වහන්සේ කාලේ අර මතක් කරා වගේ අර ඉහළට ගත්තුස්ම පහළට හැරෙනකන් හෝ එහෙම නැත්නම් පහළට හෙළුස්ම ආපහු ඉහළට ගන්නකන්වත් ඉන්නවද කියන එක තේරෙන්නේ නැහැ කියන එක. ඉන්නවත් කියලා විශ්වාසයක් නැහැ කියන එක නිතර මතක් කරගන්න කිව්වා. මේ මතක් කරන වාරයක් පාසාම අපේ අප්‍රමාදය වැඩෙන බව අපිට මතක් කරලා දුන්නා. ඉතින් ඒක තමයි පළවෙනියටම දීපු කමටහන. ඉතින් ඒ පිළිබඳව තවමකුත් විස්තර දැනගන්න එහෙමත් නැත්නම් කාන්ති මහත්මියට සමහරට යම් අත්දැකීමක් ඇති මෙල්බර්න් නගරයේ කරපු ටිකට අපිට අපි කැමති ඒගිමුත් අදහසක් ගන්න මේ මරණ සතිය පිළිබඳව මම හිතනවා අපිට කෙටි සාකච්ඡාවක් ඒ පිළිබඳව කරලා අපි ඊළඟ කමටහන් ටිකට යමු කියලා. මේක අපි තරමක කරලා පුරුදු දෙයක් හින්දා ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. කාට හරි ඉදිරිපත් වෙලා අපි එක හවුල් වෙන්න අදහස් බෙදා ගන්න. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. දැන් මල්ලි ඇස්වලත් මහත්තයාට හැම දෙනාටම ඇත්තටම මල්ලි ඉතින් ඒ මමත් සහභාගී වෙච්ච එකට ස්වාමීන් වහන්සේ ඔය ටිකමයි කිව්වේ. ඉතින් ඒ වෙලාවේ මේ අපේ ඉඳපු කාමර හරිම රස්නේ, අර භාවනා හෝල් එක විතරයි මේ විතරයි එයා කන්ඩිෂන් තිබුණේ. ඉතින් අර රූම් නිකන් බොයිලර් වගේ තිබුණා. මොකද 32 36 34 හැමදෙරෝ ඒ කාමරම අරගෙන අපිට ওই විදිහට කිව්වා. දැන් ඔයාලට අපි දන්නේ කාමරෙන් එළියට එන්න බැරුව ඉන්න ඔයාලා ඒක ඇතුළෙම මේ මෙහෙම වෙන්න පුළුවන් කියන එක ඔය උදාහරණයම ඒ විදිහට අරගෙන කිව්වා. හැබැයි තව ටිකක් වැඩිපුර කිව්වා දැන් ඒ මැරුණෙන් පස්සෙත් අපිට මේ අර පළවෙනි දවසේ මෙහෙමයි දෙවෙනි දවසේ මෙහෙමයි කියලා එහෙමත් බලන්න කියලා තව ටිකක් ඒකටම නවසීවිතකය කියන එකත් ඇඩ් කරා. එච්චර තමයි මල්ලි මල්ලි කියපු ටික අමතරව වෙන කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං. ඔව් තවත් කාට හරි එකතු කරන්න පුළුවන්ද? යමු. ඔව් වසන්ත මහත්මයා ඔබතුමාගේ මයික් ෆෝන් වෙලා තියෙනවා. එහෙම ඉන්නේ කෙනෙක්. ඉතින් අපි හැමෝම මේ වයසට එනකොට ගත මහත්යෙක් වගේ අපි දැන් මේ රටවල ඉන්නකොට මේ බලනවානේ. දර්ශුගාර නැ බලනවා. බලලා අර ඒකින් අර ඇටි කරගන්න හොඳ නෑ. දැන් ඉතින් මම ඔක්කොම හරි කියලා. මොකද මට දන්නු මගේ එක්ස්පීරියන්ස් අනුව මට මේ ඇන්ජයිනා වගේ සුබ හට් ඇටැක් එකක් හැදෙන්නේ මේ මුකුත් දන්නේ නැහැ. ඒ ඔක්කොම හොඳයි. මම ප්‍රෙෂර් ගත් හොඳයි. මේ කොලෙස්ටරෝල් එහෙමත් නැහැ. ඉතින් දර්ශය හොඳයි. ඔක්කොම හොඳට තිබිලා මෙහෙම දෙයක් වුණා. ඒක නිසා අපිට කවද්ද කොයි මොහොතේ මේ වගේ දෙයක් වෙනවද කියන එක දන්නේ නැහැ. ඒක නිසා මේ මරණ සතිය කියන එක හරිම වැදගත්. මොකද හිතේම ඒක හිතන්න ඕනේ. හැබැයි ඒක හිත හිතාම ඉන්න කෙනෙක් වැඩි. ඒක හිතලා අපි උද්‍යෝගමත් උනන්දු වෙන්න ඕනේ. වහවහ මොනවද දහම් කරන්නේ දහම් දහමි ඉහිල්ල මේක අනිත්‍ය. මොකද සංඥාවක් වඩන්න ඒක දැක දැක ඉන්න. ඒක තමයි වෙන ප්‍රධානම හේතුව. මේවා ඉතිෝගි කරගෙන කියන්නේ කවදාකවත් මරණ සත්‍ය මොඩල මේ අම්මා පිටරෙල වෙන්න බෑ. ඉතින් ඒක ප්‍රයෝගික කරගන්න කරගෙන තමයි මේක කරන්න ඕනේ. දැන් මහත්තයා පැහැදිලි කර විදිහට කාන්ති මහත්මිය කරු මේ පැහැදිලි කර විදිහට මේ අපි හැමෝම මේ විදිහට තමයි කරන්න ඕනේ. තීරණ තමයි තේරුම් ගන්න නයි බොහොම හොඳයි. චේන මහත්මයා ඔබතුමාට එකතු වෙන්න පුළුවන්ද? තේරුම් ගන්න නයි. ඔබත් මහත්මයා කාන්ති මහත්මයාට විස්තර කරපුවා බොහොම වටිනවා. ඒක තාම හොඳයි. ඒ වගේම වසන්ත මහත්මයාට ඒක ගැන ප්‍රායෝගිකව කිව්ව එකත් කරන්න ඕන කොහොමද කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මගේ ප්‍රශ්නේ මම කතා කරන්නේ ඒකට සමා වෙන්න ඕන අනිත් අයට ඒ ප්‍රශ්න නැත්තම්. දැන් මෙහෙම මරණය ගැන හිතනකොට බයක් ඇති වෙනව නේද? ඒතර බය කියන එක අපි දන්නවා හැමතිස්සෙම ඒක අකුසල චෛතසිකයක් නැත්නම් අකුසලයක්. ඒක ඇති කර ගැනීම සුදුසු නැහැ කියලා එකයි මම මගේ දැනුම හැටියට තියෙන්නේ. මෙහෙම බයක් නැති කරගෙන මේක මේ මරණ එක මේ අප්‍රමාදයට වෙන විදිහට මේක වඩන්න අපි කළ යුතු ක්‍රියාදාමය මොකක්ද කියලා පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් කාට හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පොඩි කාරණයක් මම පොඩ්ඩක් මතක් කරන්න සේන මහත්තයා කිව්වේ ඒක. දැන් අපි කිව්වා මේ මරණයට බය කියලා. ඇත්තටම මරණයට බය වෙනවද? ඒ කියන්නේ ඇත්තටම කියන්නේ ජීවිතාශාව කියන එකින්ද වෙන්න ඕනේ මරණයට බයයි කියන්නේ. හැබැයි අපිට මේ විදිහට මේ මරණ සතිය වඩනකොට අපිට විශේෂ බයක් එන්නේ මරණයෙන් මත්තේ වෙන්න පුළුවන් දේ ගැන තමයි බය හිතෙන්න ඕනේ ඇත්තටම. ඒක තමයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේත් නිතර කිව්වේ මේ මරණාසන්න මොහොත ගැන හිතන එක හරිම වැදගත් කියලා මතක් කරා. මොකද කළා දුන්නා මරණයක් සිද්ධ වෙනකොට අපේ හැදෙන අවසානයේ පහළවන මේ චිත්ත පරම්පරාව තාමත්ම වැදගත්. කෙනෙක් යම් කෙනෙක් ඕම් වශයෙන් හරි සෝවාන් ඵලයට පත් වෙලා නොතිබුණා නම් කියන්නේ ප්‍රතිසන්දිය කොයි තැනක ඇති වෙනවද කියන එක විශ්වාසයක් කරන්න බෑ. ඒක නිසා ගරුක කර්ම ඒක වගේම ආසන්න කම්ම ආචින්න කම්ම කටත්ත කම්ම කියන ඒ කොටස් ටික තමයි ඇත්තටම බලපාන්නේ කියලා අපි මේ ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. මේ ප්‍රතිසන්දියක් සඳහා ඒ කියන්නේ දැන් කෙනෙක් ගරුක කර්මයක් කරලා තියෙනවා නම් මේ ගත කරන ජීවිතේ එතකොට අනිවාර්යෙන් මේ ගරුක කර්මය තමයි අවසානයේදී සිහියට ඇවිල්ලා ඒ කානුව තමයි ප්‍රතිසන්දිය ගෙන දෙනවා කියන්නේ. එතකොට දැන් ගරුක කර්ම සිව්වහම අකුසල් පැත්තෙන් ගරුක කර්මක් තියෙනවා, කුසල් පැත්තෙන් ගරුක කර්මක් තියෙනවා. අකුසල් පැත්තෙන් ගරුක කර්ම සිව්වහම පංචානන්තර්ය පාප කර්ම තමයි ඒ ගණයට වැටෙන්නේ. මම හිතන්නේ නියත මිත්‍යා දෘෂ්ටි කියන එකත් ඒ ගණයට වැටෙනවා කියලා මතකයක් තියෙනවා. එතකොට ඒ ආනන්තර්ය පාප කර්ම පහෙන් එකක් කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒක මත වෙලා තරකින් තොරව නිරයේ ප්‍රතිසන්දිය ලබනවා. ඒ වගේම දැන් කුසල් පැත්තෙන් ගරුක කර්ම ගැන ඊට වැටෙන්නේ ධ්‍යාන, ධ්‍යාන තමයි, ධ්‍යාන වඩපු කෙනෙක් නම් ධ්‍යානෙන් පිරිහින් නැතු හිටියානම් මරණයේදී එතකොට මේ ධ්‍යානයේ ගරුක කර්මයක් වශයෙන් ඇවිල්ලා එයාට බ්‍රහ්ම ලෝකවල සුගතියක් කොහෙවත් නැත්තම් ප්‍රාර්ථනා කරන තැනක උත්පත්තියක් ලබා දෙනවා කියලා. ඉතින් එහෙම නැති වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට කොහොමද අපේ ප්‍රතිසන්දියට මේ අපි දැනට කරන දේවල් බලපාන්නේ කියන එක තමයි තියෙන භයානකම ප්‍රශ්නේ. ඉතින් ඊළඟට තියෙන ආසන්න කර්ම. ආසන්න කර්මය කියලා කියන්නේ මරණාසන්න කාලය තුලදී ඒ කෙරෙන කටයුතු ටික මතක් කිරීමට හැකියාව තියෙනවා. දැන් ඔන්න ඔය ටික කියනකොටම මතක් වුණාද කාට හරි අපි නාකි වෙලා බොහොම වයසට ගිහිල්ලා හැරමිටින් යන කාලේ අවසානය කරන දේ කියන එක නේද මතක් වෙන්නේ අපිට? එතන තමයි අපි පැටලෙන්නේ දැන්. මොකද අවසානය කියලා කියන්නේ මරණය වෙන අවස්ථාවට ආසන්න කාලේ වෙන දේවල් තමයි ආසන්න කර්ම කියලා කියන්නේ. එතකොට ඉහෙලට ගත්ත හුස්ම ටික පහළට හෙලනකන්වත් මේ ජීවිතේ විශ්වාස නැත්තම් මරණාසන්න කාලය කියන්නේ මොකද්ද කියන එක ගැන අපි නැවත වරක් හිතන්න වෙනවා. ඒ කියන්නේ මේ මොහොත තමයි මරණාසන්න කාලේ හැටියට අපිට සලකන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මොහොතේ හිතේ කුසල ශක්තිය ජනිත කරගෙන නැත්තම් ඇති කරගෙන හිටියේ නැත්තම් අපිට බොහොම දරුණු විදිහට එමත් නැත්තම් අපිට ලොකු අවදානමක් තියෙනවා ඕතනක ප්‍රතිසන්දිය ලබයි කියලා. අන්න ඔයක තමයි විගක්ම කල්පනා කරන්න ඕනේ මේ මරණ සතිය වඩන එකේ තියෙන ලොකුම ප්‍රයෝජනේ හැටියට. ඊළඟට ආචින්න කම්ම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කෙනෙක් පුරුදු කරපේ දෙයක්. ඒ කියන්නේ නිරන්තරයෙන් පුරුදු කරන දෙයක් නම් ඒක උනත් මතකයේ තෙන්නේ ඉඳී තියෙනවා. අපි හිතමුකෝ දැන් උදාහරණයක් විතරයි කෙනෙක් නිරන්තරයෙන්ම භාවනා යෝගීව ජීවත් වෙනවා. يعني උදේට පැයක් හෝ හවසට පැයක් හෝ ඒ වගේම නිරන්තරයෙන්ම මොනවා හරි කුසල කර්මයක් නිරන්තරයෙන් කරගෙන යනවා. දවසකට සැරයක් වෙන්න පුළුවන්, නැත්නම් වරුවකට සැරයක් වෙන්න පුළුවන්, සතියකට සැරයක් වෙන්න පුළුවන්, මොනවා හරි පුරුදු කරපු දේවල් එහෙම එනකොට ඒක මතක් වීමේ හැකියාවක් ඊළඟට තියෙනවා. ඊළඟ එක තමයි සකත්තකම කියන්නේ මේ සංසාරයේ කරපු මොනම කර්මයක් මතුවෙලා ඇවිල්ලා හිතට එන්න පුළුවන්, ඒ අනුව ප්‍රතිසන්දිය සකස් වෙනවා කියලා. ඉතින් අපි ඔය ඒ මොනවා හරි හිතට එන එකත් ඒ වගේම අපිට මේ අකුසල ධර්මයන් හිතට එන එකත් ගැන තරමක උනන්දුවකින් ඉන්න වෙනවා. ඒ වගේම මග ඇරෙන්න. ඒක නිසා අපි ගරුක කර්මයක් හදාගන්න පුළුවන් නම් කුසල පැත්තෙන් ඒක හුඟා ප්‍රයෝජනවත් වෙනවා. සෝතාපන්න වෙන්න බැරි වුණා. එහෙම නැත්තම් අපි ආසන්න කර්මයේ හැටියට මේ මොහොතේ කුසල් සිත් පහළ කරගත යුතුව තියෙනවා. මොකද කොයි වෙලාවෙම මැරෙයිද කියලා දන්නේ නැති නිසා. ඉතින් ඒක ගැන විශේෂයෙන් සලකන්න වෙනවා. ඒක නිසා මේ මරණයට තියෙන බය කියන එක දකින්න ඕන ඔන්න ඔය පැත්තෙන් තමයි බය දකින්න ඕන. ඒ කියන්නේ අපේ සංසාර බය තමයි මරණ බයට වඩා දකින්න තියෙන්නේ. දැන් අපි හිතුවම ඒ ආකාරයෙන් තමයි මරණ බය කියන එක අපේ හිතට ඇතුළු කරලා ඒක නිසා මේ වහවහ කුසල ධර්ම වඩන්න අපි මහන්සි ගන්න ඕන කියන පැත්තට තමයි අපි හිත නැඹුරු කරන්න ඕන කියලා හිතනවා. ඉතින් මම කැමති ඒ පිළිබඳවත් අපේ අගෙන් අපේ කල්යාණ මිත්‍රෙන්ගෙන් අදහස් දැනගන්න පද්මා මහත්මියත් ඉන්නවා, ශ්‍රීමති මහත්මිය, ප්‍රීති මහත්මියත් උපස්ථිතිය පොඩ්ඩක් අපිට උදව් කරන්න තව ටිකක් මේ ගැන පැහැදිලි කරගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ලලිත මහත්මයා වචනයක් කියන්න. ලලිත මහත්මයා දැන් මේ අර හම්තුරුව පුන පුනාම කිව්වා මේ සමහර හිතනවා කො මේ මරණ සතිය වැළැන්නේ කොහොමද, මේ ධනාත්මක චින්තනය පැත්තට එරෙහිවීම ඍණාත්මක චින්තනයක් කියලා. මේ එහෙම හිතන්න එපා. මේක වැඩි වඩන කොටයි තමන්ට තේරෙන්නේ මේක වැඩිම තුල තම මොනතරම් අප්‍රමාදී වෙනවද මොනතරම් මේ නැගුරු වීමක් මේ සතර බය දකින්න මොනතරම් නැගුරු වීමක් වෙනවද කියලා සංඥාන්ති ඒකත් විතරම පැහැදිලි කරා. ඒක තමයි මට කියන්න කරලා සරණ. කරුවන් සරණ බොහොම ලස්සනට විස්තර කිරීමක් සිදු වුණා. මෙතන මම දකින්නේ මම දැකගෙන යන්නේ නම් මේ මරණ සතිය වැඩිමේදී ඒක පෙළඟ විතරම තියෙන දෙයක් කාලයක් තිස්සේ ඒකෙන් පැත්තකට වෙන්න බෑ. මේ භවයට වැටෙන හැම තිස්සෙම ඒ හැම සිතක්ම අතීතයට යනවා නම් එතන භවය තියෙනවා. එතකොට ඒක කුසල් හෝ අකුසල් හරි වෙන්න පුළුවන්. මම නම් මරණයට නෙමෙයි බය තියෙන්නේ, මං හිතන්නේ වේදනාවටයි මං බය තියෙන්නේ. මැරෙන එක ගැන මට ඒකනම් කිසිම මේකන්න ඒක සිදුවෙන දෙයක් මම කැමති වුණත් අකමැති වුණත්. ඊළඟට මරණ සත්‍ය වඩනකොට ඒක මරණය විතරක් නෙමෙයි, ඒක වැඩිමේදී අපිට මේ ලෝකයේ තියෙන දේවල් වලට තියෙන ගැට ගහගෙන ඉන්න මේ තණ්හාව ටික ටික වැටෙන්න ගන්නවා. මොකද මට යන්න තියෙනවා, මේව එකතු කිරීමෙන් වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ කියන එක හෙමින් ඇවිල්ලා වැඩක් නැහැ කියන එක පාවිච්චි නොකරාරින එකක් නෙමෙයි. ඒව පාවිච්චි කරනවා, ඒවට තියෙන ඇල්ම කැමැත්ත ඒක උපේක්ෂා භවකට වගේ පත් වෙනවා. අනිත් එක ඉතින් ඔය මැරෙනවයි කියන එක දැන් අපි ඉන්න රටවල් වල නම් ඔය කමොක් යන උදවිය ඉන්නවා මේ කොයි වෙලාවෙ එහෙමනම් ඉතින් ගෙයි වහගෙන හිටියත් දොරල් වහගෙන හිටියත් නැතිවල රයිට් එකට ඇවිල්ලා වැටිලා මැරෙන්න පුළුවන්, අකුණක් ගහලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් එළියට ගියේ කෙනාට ඔය මේ තරුණ උදවිය වගේ කට්ටිය ඉන්නවා, හිටපුවම මම පයින් ගහනවා, එහෙම නැත්නම් ඔළුවට මොහොකින් හරි ගහනවා, විනෝදයටත් ඔය වගේ දේවල් කරනවා, තුවක්කු අරගෙන බස් එකට නැගලා හරි ට්‍රේන් එකට නැගලා හරි වෙදි තියෙන කට්ටියක් ඉන්නවා. ඉතින් මේවා අතරේ අපිට මරණ සතිය නිතරම වගේ තියෙනවා. ඒක මතකයක් එක්ක ඉන්නකොට ගෙදරින් යනකොට මම හිතන්නේ හැමතිස්සෙම මගේ මරණය මේ අතට සිදු වුණොත් මට මේ ගමන යා හැකි තැනකම මේ මට මේ උපකාරයක් වේවා, ඒ වගේ තැනකම උත්පත්තිය හරි මගේ මට මේ ගමන යන්න අවසර ලැබේවා කියලා හිතාගෙන තමයි මම නම් හැමදාම දහසරයක් ගෙදරින් පිට ගියත් එහෙම හිතාගෙනමයි මම යන්නේ. ඒක තියෙනවා හුඟක්ම දේවල් අපි මරණයට තියෙන බය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා යනවා. මේ මරණ සතිය වඩන්න ඊළඟට මේ තණ්හාවෙත් අඩු වීමක් තියෙනවා. හසංග මහත්මයත් සම්බන්ධ වෙලා ඉන්න බව පේනවා. බොහොම පිං හසංග මහත්මය සම්බන්ධ වුණාට අපි ඇත්තටම කතා කරන්නේ මේ උඩුගම් ප්‍රකාශ ප්‍රසාමෙන් වහන්සේගේ අනුශාසනත්ෙන් අපි සම්බන්ධ වෙච්ච භවනා වැඩසටහනේදී මරණ සතිය වැඩිම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ කියලා දීපු ටික මම හිතනවා ඔබතුමාටත් අපිට එකතු වෙන්න පුළුවන්. අලුත් දෙයක් එතනින් ඉගෙන ගත්තද නැත්නම් කොයි විදිහෙද ඔබතුමා එක දැක්කේ කියලා මේ මරණ සතිය වැඩිීමේ ක්‍රමයක්, ඒ වගේම ඒකේ ප්‍රයෝජනයක් පැත්ත පොඩ්ඩක් අපිට මතක් කරලා දෙන්න හසංග මහත්තයා. තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා තෙරුවන් සරණයි. මම තව පොඩි වෙලාවකින් සම්බන්ධ වෙන්න. හොඳයි, බොහොම පිං. හොඳයි. ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන් එකතු වෙන්න. තෙරුවන් සරණයි. බොහොම පිං ජයන්ත මහත්මයා, කාන්ති මහත්මිය, ඔබතුමන්ලගේ අධ්‍යක්ීම් භාවනා අධ්‍යක්ීම් බෙදා හදා ගැනීම ගැන. ඉතින් මං හිතන්නේ කියවෙන්න ඕනේ වැදගත් කරුණු රාශියක් කියවුණා කියලා. ජයන්ත මහත්මයා කිව්වා අර මේ ගරුක කර්ම ගැන කියනකොට මේ නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා වගේ මතක කියලා. නියත මිත්‍යා දෘෂ්ටි අනිවාර්යයෙන්ම ගරුක කර්මයක් කියලා තමයි මම ධර්මදේශනාව වලින් අහලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය කල්ප විනාශයේදී අවීචි මහ නරකාදියේ ඉන්න ආනන්තර්ය කර්ම කරපු අය පවා බ්‍රහ්ම ලෝකවලට යනවලු අපායෙන් එළියට ඇවිල්ලා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකය වෙනත් සක්වලවල තියෙන අපායවලට යනවලු මේ බ්‍රහ්ම ලෝකකට ගත වෙන්නේ නැතුව. ඒ ආකාරයට නියත මිත්‍යා දෘෂ්ටිය ඉතාම දරුණු කර්මයක් විදිහට තමයි මේ ඒ ධර්මදේශනායි මම ඇහුවේ. ඒක මේ අතිපූජනීය නාවින හරි ධම්ම ස්වාමීන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඉතින් ඒක නිසා නියත මිත්‍යා දෘෂ්ටියත් ගරුක කර්මයක් කියලා තමයි මම අවබෝධ කරගෙන ඉන්නේ. ඒ වගේම මහත්මයා මේ මරණ සතිය මමත් නිතර වඩනවා. ඒ කියන්නේ හැමදාම නෙමෙයි ලැබෙන අවස්ථාවල අනිත් භාවනාවලට අමතරව කරනවා. ඉතින් ඇත්තටම මම ඒක කල්පනා කරලා බලනවා මේ ජීවිතයේ අනිත්‍යයි මරණය නියතයි. මේක ජීවිතයේ කිසිම කෙනෙකුට මරණයෙන් ගැලවෙන්න විදිහක් නැහැ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පවා ඒ වගේ පුණ්‍යවන්ත උත්තමයන් හැමදාම හිටියේ නැහැ පිරිනිවන් පාවා දාලා. කොච්චර බලයක් තිබුණත් මහා බලවන්තයෝ, කොච්චර ධනිය තිබුණත් ධනින් වස්සේක වහගන්න බෑ. ඒ වගේ ඒ ආකාරයට ප්‍රඥාවෙන්වත් 이르දියෙන්වත් 이르දිමතුන් වහන්සේලාවත් මහා මුගලන් මහරහතන් වහන්සේ වගේවත් මේ මරණයෙන් ගැලවුණේ නැහැ. ඉතින් ඒ ආකාරයට මරණය අනුස්සති කරනවා මමත් ටික වෙලාවක් අනිත් භාවනාවලට අමතරව. ඉතින් හැබැයි මම පොත්පත් වලින් කියවලා තියෙනවා විවිධ ආකාර තියෙනවා කියලා මරණය මේ මරණානුස්සතිය වඩන. මන් දන්නේ ඔබතුමන්ලාට කොහොමද ඒක මේ මොන ආකාරයෙන්ද කියලා කිව්වේ. දැන් සමහර වෙලාවට හිතන්න පුළුවන් කියනවා කාල වශයෙන් අපි කොයි වෙලාවේ කොයි මොහොතේ කොතනකදී මරණය සිදුවේද දන්නේ, කොයි ආකාරයක මරණය සිදුවේද දන්නේ කියලා. හරි එහෙම නැත්නම් තමන්ගේ තියෙන බලයට ශක්තියෙන් මුදල් හදල්ලාදීන් ධනෙන් ප්‍රඥාවෙන් මේ මරණයට සිද්ධ වෙනවා ඒ ආකාරයටද? ඒ කියන්නේ මේ විශාල මේ පරාසයක් තුළ මරණ සතිය සිහි කරන්න පුළුවන් බව තමයි මම අහලා තියෙන්නේ. එයින් එකක් අරගෙන කරන්නද දන්නේ ඔබතුමන්ලාට කියලා දුන්නේ. ඒක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා කියලා හිතෙනවා. තෙරුවන් සරණයි. ඔව් කාන්ති මාස්ටර් යොමු වෙනද මම ඒක පොඩ්ඩක් අදහසක් ගන්න කාන්ති මාස්ටර්. ස්වාමීන් වහන්සේ ඇත්තටම ගොඩක් අපිටවත් කිව්වේ මේ තමන්ම මරණේ තමන්ගේම මරණ පෙට්ටිය තියෙනවා එහෙම මුලින්ම ඉඳලම දකින්න කියලා තමන් මැරිලා ඉන්න විදිය දකින්න කියලා. දෙවනුව කිව්වේ තමන් කැමති මේකේන තමන් හොඳටම ආදරය කරන එක්කන මැරිලා ඉන්නවා දකින්න කියලා. එහෙමයි මුලින්ම අපිට කිව්වේ. තෙරුවන් සරණයි. මම හිතන්නේ එක එක ක්‍රම යම් යම් විදිහකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් එතන මූලික අදහස වුණේ මේ කයේ තියෙන අස්ථිර භාවය නැත්නම් මේ ජීවිතයේ තියෙන අස්ථිර භාවයේ තව තවත් ප්‍රකට කිරීමක් ප්‍රගුණ කිරීමක් වගේ දෙයක් තමයි එතනදී කරන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මේ මරණ සතිය කියන එක මමත් කලින් නිතර වඩපු දෙයක් නෙවෙයි. නමුත් මේ ස්වාමීන් වහන්සේ අපිට සෑහෙන වෙලාවක් ඒකට අපි යොමු කරා ඒක බරුවක් පමණ වඩන්න කියලා. ඒ කියන්නේ ඒක වඩනකින් එකක් තමයි හිත උගාක්ම තැන්පත් වෙනවා. හිත එහෙම දුවන්නේ නැහැ. ඒ වගේම කමඨහං සුද්ධ කරනකොට දැකපු ලොකු දෙයක් තමයි ගොඩක් කාන්තා මොකද අපි මේ ගෲප් එකක් හිටින 12 දෙනෙක් එක්ක තමයි කමඨහං සුද්ධ කිරීම කරේ. 12 දෙනෙක් එකට තියාගෙන තනිතනින් නෙවෙයි. ඒක කාණ්ඩේ වැඩි හින්දා. ඉතින් ඒක නිසා එතනදී අපිට අහගෙන ඉන්න ලැබුණා මේ කාන්තා පක්ෂයෙන් එහෙම නැත්නම් අපිත් එක්ක සබඳගෙන යෝගිනී අය කියපු දේවල්. එතනදී ඒගොල්ලන්ට ලොකුම ප්‍රශ්නයක් උනේ මේ මැරෙනවා කියන එක තමන්ගේ දරුවන්ට ආදේශ කරනකොට. කියන්නේ තමන්ගේ දරුවා මැරලා ඉන්නවා මෙනෙහි කරනවා දකින්නවා කියන එක ඉතාමත්ම දරාගන්න බැරි සත්‍යයක් හරියට තමයි හුඟා දෙනෙක් කිව්වේ. يعني ඒගොල්ලන්ගේ මරණය කරන ප්‍රශ්නයක් නෑ. ඒක මැරෙන හැටි දකින්න පුළුවන්. මෙහෙම ලෙඩ වෙනවා, එක තැන් වෙනවා, මොස්ම ගන්න අපා. පස් ගණන් මාස ගණන් ඒව ඔක්කොම බලන්න පුළුවන්. නමුත් තමන්ගේ දරුවෙකුට ඒ දේ වෙනවා දකින්න තරම් මනස ශක්තිමත් නැති බවක් තමයි හුඟක් වෙලාවට සඳහන් වුණේ. ඉතින් මම හිතනවා සමහරට ඒක පොදුවේ හැම වෙන්න පුළුවන්. මොකද මවකගේ දරුවන් කෙරේ තියෙන ආදරය එහෙම නැත්නම් අපි උකට වෙන විදිහකට ලෝභකම නැත්නම් ලෝභය හුඟක් වැඩි. මේක මොන්තරයක හේතු වෙනවා ඇති කියලා ඒකට අර මාස්ටරු සෙනෙහස කියන එක හරස් වෙනවා කියලා ඒ වගේ දෙයක් මෙනෙහි කරන්න ගත්තාම හොඳයි ප්‍රීති මහත්මයා, ඔබතුමා මරණ සතිය පිළිබඳව යම් අදහසක් අපිට දෙන්න. ඊට පස්සේ මම චන්දන මහත්මයාට යොමු වෙනවා. මොකද චන්දන මහත්මයා අපි දන්නවා බොහෝ දුරට මේ මරණ සතිය පිළිබඳව තම බොහොම සතිමත්ව ඉන්න කෙනෙක් බව අපි දන්න නිසා. ප්‍රීති මහත්මයා. තෙරුවන් සරණයි ජයන්ත් මහත්මයා. බොහොම පින් මේ මරණ සතිය සම්බන්ධව කියා දීම ගැන. මම නම් පෞද්ගලික මරණ සතිය වඩලා නැහැ. මම නමුත් නිතරම මේ ජීවිතය අනිත්‍ය මරණ නියතයි කියන එක මතකේ තබාගෙන තමයි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම එකක් ඇත්තම ඉගෙන ගත්ත ඔබතුමා මේ ආසන්න කර්ම කියන එක ඔබතුමා කිව්ව මේ මරණ එවන කාලේ මරණ තලම් ආසන්න කාලයක් ඔබතුමා කිව්ව ආකාරයට අපි හිතන්නේ තව ටිකක් කාල තියෙනවනේ මැරෙන්නේ. එතකොට ආසන්න කාලය දැන් ගොඩක් තියෙන වගේ තමයි මට නිකන් හැඟුනේ. ඒ කියන්නේ ඇත්තම ඒකෙන් මම ඉගෙන ගත්තේ මේ ආසන්න කර්මය කියන එක අපි දැන් කරන කුසල ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ මරණය කියන එක දැන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආසන්න දැන් වුණොත් අපි දැන් කරන දේ තමයි ආසන්න කර්ම වෙන්නේ. ඒක ඉතාම වැදගත් දෙයක් වශයෙන් මම අදිගෙන මාස්නේ ඔබතුමාගේ මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා වගේ අපිට පොඩ්ඩක් ඇහෙනවා මදි. ආ දැන් ඇහෙනවා ජාන් මාස්නේ. ආ දැන් හොඳට ඇහෙනවා. අනේ මම කිව්වේ මේ මුලින් කිව්වේ වුණාද දන්නේ නැහැ. මම ඇත්තටම ගොඩක් මුලින් කිව්ව ටික අපිට ඇහුණා. අවසාන කොටස තමයි පොඩ්ඩක් කැඩි කැඩි වගේ ඇහුණේ. ඔව්. මම මේ ඉගෙන ගත්තා ද ඔබතුමාගේ මේ ආසන්න කර්මය කියන එකේ වැදගත්කම. ඒ කියන්නේ අපි නිතරම හිතන්නේ ආ මැරෙන්න තාවකාලික කාල තියෙනවනේ කියන එක තමයි අපේ ගෞතමා කිව්ව ආකාරයට නිතරම හිතෙන්නේ. ආසාවට වයසට ගිහිල්ලා මැරෙයි වගේ කියන එක. එතකොට මේ ආසන්න කර්මය කියන එකේ වැදගත්කම, ඒ කියන්නේ අපි නිතරම පුළුවන් ධර්මයක් මේ කුසල් පැත්තේ, ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය පැත්තේ, ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගත්තොත්, ඒ කියන්නේ ආසන්න කර්ම කියන එක, ඒ කියන්නේ අපි මරණයට මේ මොහොතේ ලඟුණත් අපි ඒ කියන්නේ බය විය යුතු නැති බව තමයි මට මම අද තේරුම් ගත්තේ. බොහොම පිං ඒ සම්බන්ධව කියන්න තේරුවන් සර්. ඔව් තේරුවන් සර්ණයි. මම චන්දන මහත්මයාට වෙනවා ඊළඟට. හලකෝ මහත්මයාට පුළුවන් අදහසක් දක්වන්න. චන්දන මහත්මයා. මා තෙරුවන් සරණයි සියලු දිනාටම. දයන්ත මහත්තයා සුභ අලුත් අවුරුද්දක් වේවා. එතකොට මේ මම අර ස්වාමින්වහන්සේගේ දේශනාව නම් මරණ සතිය ගැන මම ඇහුන්නේ නැහැ. නමුත් මම සම්බන්ධ වුණේ මේ දැන් තමා මේ අනිත් අයගේ අදහස් එක්ක මේ යම් අවස්ථාවක් ලැබුණ හින්දා මම මරණ සතිය වඩින හැටි මම කියන්නම් මෙහෙමයි කියලා. දැන් මම අර කලින් නෝන මහත්තයෙක් කතා කරන විදිහ කොයි වෙලෙත් මරණ සතිය මිනී කරනවා. හැම වෙලෙම මිනී කරමින් ඉන්නේ මමත් එහෙම තමයි. මම ගෙදරින් එළියට යනකොට යන්නේ මේ ආපහු ඉන්න බලාගෙන නෙවෙයි. ඒ වෙනුවට මම සූදානම මම ලයිට් බිලක්වත් නැත්නම් වතුර බිලක්වත් මොනවත් කිසි කෙනෙකුට සත පහක ණයක්වත් තියලා යන්නේ නැහැ. එතකොට රහස් දේවලුත් නැහැ. කිසිම දෙයක් මේ මරුණට පස්සේ නැරේ ගෙන ඉන්නා වගේ තමයි. ඒක හරි විදිහට නම් කියනවා නම් ඒ කිසිම ආපහු වින්ද බලාගෙන නැහැ. කොහොමත් කිසිම දෙයක් මම විතරක් රහසේ කරන කිසිම දෙයක් නැහැ. මේ මොකද මේ නම ජීවත් වෙයි කියලා මම බොහෝ වෙලාවට හිතන්නේ නැති නිසා. ඒ වගේම මගේ ළමයා දිහා බලන් ඉන්නකොට දැන් මේ හැමිලේම අද ඊයේ මේ ලංකාවේ අර මේ ගායක මහත්මින් මැරිලා තියෙනවා. මම කල්පනා කරනවා මේ අන්න බලන්න මටත් වැඩි බාලෙක් කෙනෙක් මරණන් ඉතින් මම කොයි වෙලේද දන්නේ නැහැ කියලා. එතකොට මේ මගේ අම්මට දැන් අවුරුදු 93යි. මම අම්මා ගැනත් ඉතින් කල්පනා කරනවා මෙන්න මෙහෙමයි. දැන් අම්මා 93යි. දැන් කොයි වෙලේ හරි මරණා. හැබැයි මට ඉතින් දැන් මේ ලංකාවට යන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ මෙහි ඉඳලා. මොකද මේ ප්ලේන් වල නැත්තම් මේ ආසියානාවලට නැගින්න බැරි තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. එතකොට දැන් මම ළමයා දිහා බලාගෙන උනත් මම කල්පනා කරනවා මේ ළමයා කොයි වෙලේ හරි මැරෙනවා. මේක අනිවාර්යයිනේ. මොකද මේ ඇක්සිඩන්ට් වෙනවා, මේ එර්ත් ක්වික් තියෙනවා, සුනාමි, නොයෙක් දේවල් මේ ආපදා බොහොමයි. ඉතින් කොයි වෙලේ හරි මැරෙනවා. මම හැම වෙලේම ඉතින් ළමයා දිහා බලන කල්පනා කරනවා මේ ළමයා මැරුණොත්. ඒක ධර්මතාවයක් විදිහට මම දකිනවා. එතකොට මම ඇත්තටම මේ මරණයට ළඟටම ගිහිල්ලා මගේ නැවතුණා මේ හුස්ම. ඉතින් ඒ වෙලාවේ මම මැරුණා තමයි, මැරුණා හා සමානම වුණා. ඉතින් ඒ වෙලාවේ මම බැලුවා මගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදිහට තමයි මම මරණ සතිය මේ මන සතිය සිහි කරන්නේ, සිහිපත් කරන්නේ. මේ හැම වෙලේම වෙනත් දේවල් වලට, වෙනත් දේවල් වලට හිත යොමු කරගෙන ඉන්නේ නැහැ. මේ හැම වෙලේම මේ ධර්ම දේශනා අසමින් නැත්තම් මොකක් හරි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙමින් ඒකෙම ඇලි ගැලි එතනම හිත පවත් ගන්න තමයි උත්සාහ කරන්නේ. මොකද කොයි වෙලේ හරි මැරෙනවා. මේ ඒ බව මට හොඳටම දැන නිසා මම අදමගාමින් අදමතරමින් මේ ලෝකයේ ඉපදුණේකින් මේ උතුම් උතුම් මනුස්ස ජීවිතය ලැබුණා නම් අඩුගානේ මේ අපායකට යන්නේ නැතුව තිරිසන් ලෝකයකට යන්නේ තරමටවත් ඉන්ටෝන් තිරිසන් ලෝකයකට ඉපදෙන්නේ නොඉපදෙන්න අදිෂ්ඨානයක් තියෙන නිසා මේ ලෝකෙට තියෙන කිසිම උපාදානයක් නැතුව ඉන්න තමයි මම උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි කියලා දෙනවා. සාදු තෙරුවන් සරණයි චන්දන මහත්මයා. දැන් මම එහෙමනම් අයිරින් මහත්මියට යොමුනවා. අයිරින් මහත්මිය අපිට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න තමන්ගේ අත්දැකීමක් තියෙනවා නම් ඒ වගේම අද ඇහිච්ච දෙකෙන් මොන හරි තව දෙයක් තවදුරටත් යමක් පතු කරලා දෙන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මල්ලි. මම විශේෂ දෙයක් කියන්නේ නැහැ. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ ජීවිතයේදී හැම දෙයක්ම නිකන් අර කිවවාගේ තින් ඇතිවීම නැතිවීම තමයි තේරුම් ගන්නෙ. දැන් සමහරලාට මම හිතනවා දැන් දෙවි එකතරා කතාවක් තියෙනවා. දෙවියන් එක දෙවියෙක් මල් කඩ කඩින් දෙවියන් සමූහයක් එක්කෙනෙක් මල් ඒගොල්ල මල් කඩ කඩිනකොට එක්කෙනෙක් චුත වුණා. ඊට පස්සේ එයා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා ඉපදිලා ළමයිත් හම්බෙලා ආපහු මේ බැඳලා ආපහු ළමයිත් හම්බෙලා ඔහොම ඉන්නකොට අනිත් දෙවියා හිතනවා කෝ මේ යාළුවා කියලා. එතකොට නෑ සෝරි, එතකොට අරයා නැවතත් ආපහු අතන මිපදුණා. ඉතින් අරයා මල් ඒ තාම අර කලින් දෙවියා මල් කඩනවා. ඉතින් ඒ කියන්නේ අපි මේ සුළු කාලයක් තමයි මේ ලොකු ජීවිත කාලයක් කියලා හිතාගෙන ගෙවල් හදලා ළමයි හදලා නොයෙකුත් දේවල් අපේ අපේක්ෂාවන් ඉටු කරගන්න උත්සාහ කරන්නේ. මේ ෂණ සම්පත්තිය තමයි අපිට වැදගත්. ඉතින් ඒ ෂණ සම්පත්තියෙන් ඇතුළත අපි තේරුම් ගන්න ඕනේ හැම දෙයක්ම මේ ඇතීම නැතිීම පමණයි කියලා මම නිතරම හිතන්නේ. ඉතින් යම් කිසි අවස්ථාවකද මේ ශල්‍ය කර්මයකට ගිහිල්ලා නිර්වන්දනය කරනකොටත් මට කිසිම මගේ බයක්වත් මොනවත් තිබුණේ නැහැ. මොකද මේ යම් දාලා යන දේවල් තේ අපි අල්ලගෙන ඉන්නේ කියන එක හැම වෙලේම අර ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් හැම වෙලේම කියනවා. ඉතින් ඒක නිසා ෂණ සම්පත්තිය ගැන සිතමින් හැම වෙලේම ඒ ධර්මතාවන් මෙනෙහි කරන ඇතිවීම නැතිවීම හිතනකොට ඒ තැතිගැන්මකුත් නැහැ. ඉතින් මේක අල්ලගත්තොත් තමයි තමන්ගේ කියලා අල්ලගත්තොත් විතරයි මේ තැතිගැන්ම සිද්ධ වෙන්නේ. ඉතින් මගේ කියලා දෙයක් නැති බව හැම වෙලේම තේරුම් ගන්නවා. මේ එවෙලට කරන වැඩ කොටස ගැන තමයි සතිය තියාගෙන ඉන්නේ. එහෙනම් තෙරුවන් සරණයි ඉතරවට කියන්න තියෙන විශේෂයෙන්. තෙරුවන් සරණ බොහොම පින්. ඇත්තටම දැන් ඒක හරි වටනවා. ඇත්තටම අපි මේ සම්බන්ධයෙන් කියපු කාරණා ටික ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරපු දෙයක් තමයි මේ ලංකාව කියලා කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. ඒකෝර ඉන්දියන් සාගරයේට මුතු ඇටයක් වෙනකොට මේ ලෝකයක් එක්ක ගත්තාම දූවිලි බිඳුවක් දූවිලි කුඩක් වගේ තැනක් තමයි මේ ලංකාව කියන්නේ. ඕකේ තියෙන මේ පර්චස් 10 පර්චස් 20 තමයි මේ අල්ලගෙන ඒකට නැහෙන්නේ මිනිස්සු. ඉතින් මේ හැමදේම අමතක වෙන්නේ අන්න ඒ වගේ මේ ලෝකයක් එක්ක ගත්තම නිකන් භෞතික වශයෙන් ගත්තත් මේ බොහෝම කුඩා දේවල් වලට තමයි මේ ජීවත් වෙනකන් පොරබදන්නේ. ඉතින් මම හිතනවා ඒක අපේ ධර්ම මණ්ඩපේ ඉන්න අයට විශේෂයෙන් කිය යුතු දෙයක් නෙමෙයි. අපි හැමෝම ඒක දැනගෙනයි මේවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ අපිට හිතලා يعني අපි දැනටමත් ඒක හිතලා තියෙනවා. එහෙම හිතලා මේ අනවශ්‍ය දේවල් කෙරෙහි තණ්හා පැවැත්වීම අර චන්ද්‍ර මහත්මයා කිව්වා වගේ පුදුවන් තරම් ඒ හිතෙන් ඒ දේවල් අතහැරලා මේ කුසල පැත්තට යොමු වෙලා තමන්ගේ ධර්ම මාර්ගයේ මේ අප්‍රමාදය ඇති කර ගන්න කියන එක තමයි මූලික වශයෙන්ම සඳහන් කරේ. ඉතින් ඒකට මේ මස්න සත්‍ය කියන එක මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා කියලා. හොඳයි අපි එහෙමනම් ඊළඟ කොටසට යොමු වෙමු. ඒ සමා වෙන්න ජයන්ත මහත්මයා පොඩි දෙයක් අහන්නද? අහන්න කියන්න. ජයන්ත මහත්මයා දැන් ඔබතුමා කිව්වා වරුවක් කරා කියලා මරණ සතිය භාවනාව කරා කියලා. ඉතින් මං හිතනවා මුලින් සිල් අරගෙන හරි තිසරණ සහිත පංචශීලයේ හරි අරගෙන ඊට පස්සේ පූර්ව කෘත්‍ය කරලා ඊළඟට පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්න මොනවද මේ අනුස්සති කරේ? කියන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි කියලාද? එහෙම නැත්නම් එක එක පියවරෙන් පියවර අරගෙන හැම දිනාටම මරණය පොදුයි කියලාද? කොයි ආකාරයටද ඒ වගේ ලොකු වෙලාවක් කරේ කියලා පොඩ්ඩක් පැහැදිලි කර බොහොම පිං. ඔව් ඒක මෙහිමයි. ඇත්තටම අපි දස සීලය තමයි මේ ගෘහස්ත දස සීලය තමයි ස්වාමීන් වහන්සේ හැමෝටම සමාදන් කරෙව්වේ. ඒකෙදි කරපු දේ තමයි ඇත්තටම ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට අපි උදේම සාමාන්‍යයෙන් බුදුන් වැඳලා ඒ වගේ සිල් සමාදන් වෙලා ඒ බුදුජානන් වහන්සේගේ පූජාවන් පවස්තර ඉවර වෙලා ඊට පස්සේ තමයි අපිට කමටහන දීලා තමන් තනියෙන් කරන්න කිව්වේ. ඒක කොහොමද කරන්න කිව්වේ? ඉස්සෙල්ලාම තමන් ගැන බලන්න කිව්වා. අර ශාන්ති මහත්මිය කිව්වා වගේ තමන්ගේ ජීවිතයේදී තමන්ට මේ වගේ දෙයක් වුණොත්, කියන්නේ තමන්ගේ මරණය ක්ෂණික මරණ ගැන නෙමෙයි තමයි. මොකද ක්ෂණික මරණ ගැන අපිට හිතන්න දෙයක් ඇත්තේ නැහැ. මේ ඇත්තටම ෂණික මරණය කියන එක වෙන්න පුළුවන්. තක්ගාල වෙනවා. ඒක ඉතින් හිතන්න නැති වෙලාවක කොහොම වෙනවද කියලා කියන්න බෑ. දැන් කිව්වේ මෙහෙම තමන් එක තැනකට කොටු වෙලා ඉඳලා කරන එක. මම කැමති ඇත්තටම හසංග මහත්මයාට යමු වෙන. මොකද අපි කීපෝ නොකියපේව සමහරට කියවෙන්න ඉඳලා තිනවා. හසංග මහත්මයා ඔබතුමාට යමු වෙනද පොඩ්ඩක් අවිට මරණ සතිය කරන්න කිව්ව හැටි පොඩ්ඩක් විස්තර කරන්න හසංග මහත්මයා. තෙරුවන් සරණයි කියලා දෙනාටම ජනරන්ත මට ඒ හරියටම පිළිවෙලටම එහෙම කියන්නේ එහෙම මේ මතකෙන්නේ නැහැ. උඩ මම හිතට දාගත්ත විදියයි අනිත් ඒවත් එක්කම මේ මම ගලපන විදියයි මම නිකන් කියන්නම්. මට මුල ටිකක් විශ්ිෂ්ඨද මන් දන්නේ හරියට කතා කරේ කොහොමද කියලා. ඒතර ජනරන්ත මතක දැන් කිව්වා වගේ ඉස්සෙල්ලා තමන්ගේ මරණය වෙන විදිය මේ හිතන්න කිව්වා. ඉතින් ඊට කලින් ලොකු තව සාමිනාංශේ විස්තර ගොඩක් කරා. ඉතින් ඒ කියන්නේ අපි මේ අනිත් ඒවට මේ තණ්හාවෙන් ඉන්නද ජනරන්ත මතක කිව්වා වගේ මේ තමන්ගේ මේ චූටි ඉඩමට මේ පොඩි ලංකාව ඉඳගෙන ඒවට තණ්හා කර කර ඉන්නවා. ඒ ගිහිල්ලා අන්තිමේ මැරෙනවා. ඒ විස්තර කළා. ඉතල තමන්ගේ මරණය වෙන විදිය මේ හිතන්නේ කො ඉස්සෙල්ලා මේ බාහිර ආයතන වලින් මොකුත් දෙන්නේ නැතුව නිකන් බොහොම සාධ්‍යයක් ඇහින්නේ නැතුව අඳුරු තැනක ඉඳලා අර එහෙම ඉන්නකොට මම හිතන්නේ ඔබතුමාත් මුලදී විස්තර කරන්න ඇති කියලා හිතනවා. ඒ එහෙම තමන් තනියෙ ඉන්නකොට අර ඒ ඊළඟ භවයට උදව් වෙන විස්තර ටික කරා. ඊට පස්සේ කිව්ව එක තමන් මැරෙන විදිය එහෙම ගිලිනාට මරණය අර mini petti එක තියලා පණු මේ ගෙදර ගේන විදිය සරසලා ඒක අර මෝචරි එක දිකන්න දේවල් විස්තර කරා. එහෙම කියලා ඊට පස්සේ ගෙදර ගෙනල්ලා ඊට පස්සේ ඒක බල දානකොට වෙන විදිය එහෙම විස්තර කරා. කල්ලි ඊළඟට තමන්ගේ ළඟම අයට දරුවොන්ට අම්මට තාත්තා ගැන එහෙම හිතන්න කිව්වා. ඉතින් මට නම් හිතෙන්නේ මෙතන වැදගත්ම දේ වෙන්නේ අර දැන් මොකද නිකන් මේ උපමාවකට කිව්වොත් මේ අර දිය වැඩියා එදෙක්ට ලොකු තුවාලයක් හැදුනොත් අර මේක මං හිතා තව සංඝනාත කෙනෙක් ගන්න උපමාවක්. එයාට ඉස්සෙල්ලා මේ තුවාලෙට සමහරලාට බේත් කරන්න කලින් අර සීනි කන්ට්‍රෝල් කරන්න ඕන කියනවා. ඒතකොට ඒකට අදාළ බේත් කරනවා. මොකද ඒක මේ සුව කරන්නේ නැතුව අර තුවාලෙ සුව කරගන්න බැරි හින්දා. ඒ කියන්නේ තුවාලෙට බේත් දානවා වගේම අර අස්ස කන්ට්‍රෝල් කරගන්න වෙනවා ඉස්සෙල්ලා. ඒ වගේ මේ මරණ සතිය කියන්නේ මොන තමයි ත්‍රි භාවනාව කියන්නේ එක එක පුද්ගලයට තියෙනවල ලෙඩ වලට ඉස්සෙල්ලා බේත් ටිකක්. ඒතකොට මම තේරුම් අරන් විදිහට මරණ සතිය ප්‍රධානම එක තමයි මේ කියන්නේ මරණ සතිය වඩන එක්කෙනාට මරණ සංඥාවක් ඉන්න ඕනේ. කියන්නේ තමන් තව පොඩි මොහොතකින් මැරෙනවා කියලා. ඒතකොට ඒකෙදි වෙන්න ඕනේ එයා අප්‍රමාද වෙන්න ඕනේ. ඒතකොට මේ මරණ සතිය හරියට වැඩිලා නම් එයා ටග්ගා ඉක්මනට මැරෙනවා කියලා දන්නවනේ එයා අප්‍රමාද වෙනවා. ඒතකොට අප්‍රමාද වෙනකොට එක එක අයගේ එක එක මේ අරමුණු තියෙන්න පුළුවන්. එහෙම තමයි මට නම් හිතෙන විදිහට බුදුහාමුදුරු පොතෙන් වල මේ උගන්දු කරලා තියෙන්නේ අප්‍රමාද වෙන එක්කෙනායි මැරිලා ගිහිල්ලා ඊළඟ භවය උපදින එක ගැන ඒවව ගැන වොරිය මේ කරදර වෙනවට වැඩිය මේ භවයේදී ඒක ඉවරයක් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ඒතකොට එහෙම කරන කෙනාට සමාජලාවට මේ භවයේදී නෙමෙයි සමාජලාවට තව බව කීපයක් ගිහිල්ලා හරි මම ඉච්ච බුදුහාමුදුර හරි කවදා හරි වෙන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ මේ මේ භවෙදිම උපරිම උත්සාහ කරන එක. ඒතොර ඒකට ඔය තව කිව්ව පහනේ ඒ සාමිනවංශේ තව බොහෝ දේශනා තියෙනවා අපිට දවස් කීපෙදී කරා වෙන වෙන ඒවා. ඒතොර ඒ අනිත් ඒවා ඊට පස්සේ උදව් කරගන්න ඕන මේ මරණ සංඥාව වැඩද කියනවා. ඒතොර ඒකෙදි එක දෙයක් වැදගත් දෙයක් කිව්වා මේක මරණ සංඥාව වැඩෙනව නම් දැන් අපි කොච්චර මේ කතා කරත් මේ මම දැන මම ගත්තොත් ගොඩාක් වෙලාවට ඔය මරණ සතිය ලාවට බොරුව මේ සමහරවිට බොරුවට නෙමෙයි ලාවට මේ දැන් වඩන උත්සාහ කරාට මට දැන් හිතෙන්නේ නැහැ මම තව කල් ඉඳී කියලා තමයි කොහොම වුණත් හිතයට තියෙන්නේ. අන්නේ ඒ ගතිය කැඩෙන්න ඕන. ඒ ගතිය කැඩෙනකන් තමයි එතනින් එහාට ඉතුරු ටිකට උත්සාහ කරන්නේ. ඒතකොට ස්වාමීන් වහන්සේ කිව්වට හරියට වැඩනකොට ඉස්සෙල්ලා ඒ තමන් අවුරුදු 20ක් ඉන්නවා කියලා හිතන එකේක අඩු වෙන ඔහොම වෙලා සමායට දැන් මේ නිදාගෙන නැගිටින්න සමායට ඉන්න එකක් නැහැ කියලා වගේ ආන්ට එක වැඩෙන්න පුළුවන් වැඩෙනවායි කිව්වා. ඒතර එයා තමයි අප්‍රමාද වෙන්නේ කියලා මේ මට හිතෙන්නේ. වැරදිද තුනන් ජාතම අපි නිවැරදි කරන් තේරුවන් සර් නෑ බොහොම හොඳයි හතන් මහත්මයා. ඇත්තම ඔබතුමා අර අන්තිමට කියපු එක අපි කණි සඳහන් කළෙත් නෑ. ඒක තමයි මරණ සත්‍ය වැඩුණා කියන එකට තියෙන මිම්ම කියලා තමයි ස්වාමීන් වහන්සේ ඇත්තම මේ හතන් මහත්මයා කිව්වගේ සඳහන් කරේ. කියන්නේ දැන් දැනට හිතෙනවා අපිට දැන් අපිට අවුරුදු 60ක් නම් අපි හිතනවා අපි අවුරුදු 85ක් විතර ඉඳී. කියන්නේ තව අවුරුදු 25ක් විතර ඉඳී කියලා තමයි හිත යට තියෙන්නේ. ඊට පස්සේ සමහර වෙලාවට හිතනවා නෑ මෙහෙම මේ තීන ලෙඩත් එක්ක එහෙම ඉතර කාලෙ ඉන්න එකක් නෑ මොම කියලා. ඉතින් අර තමන්ගේ කයේ තියෙන දුබලතාවේ වගේම තමන් අත්දකින්න දේවල් ගැන හිතනකොට මේ විදිහට මේ මරණ සතිය නිතර නිතර වඩනකොට ඒ කාල පරාසය එන්නෙන් අඩු වෙනවා. තමන්ගේ අර දීර්ඝ කාලයක් ජීවත් වෙනවා කියන ප්‍රාර්ථනය එමත් නැත්නම් ඒ බලාපොරොත්තුව ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ තියෙන ආශාව අඩු වෙනවා. ඒ කියන්නේ ඒක ආශාව අඩු වෙනවා විතරක් නෙමෙයි. එතකොට තේරෙනවා මේ මරණය කියන එක ළඟ ළඟ එනවා කොයි වෙලාවෙයිද දන්නේ කියන මට්ටමට හැම වෙලාවෙම හිතනවා. දැන් අපිට හිතුනොත් නේ දැන් මගේ පෞද්ගලිකව ගත්තොත් හිතුවොත් ඔන්න එනවා. එහෙම නැත්නම් අපි අර කොම්මග්ග පරිසේවනේ කියන්නේ වෙන වෙන දේවල් කර කර ඉන්න වෙලාවල් තියෙනවා. දැන් ටෙලිනාට්‍ය බල හරි වෙන දෙයක් බල හරි දැන් මම නම් ටෙලිනාට්‍ය බලනවා නෙවෙයි ඒනට එහෙම ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මිනිස්සු වෙන එකක් තියන නිවුස් පවා බලන එක ටීවී එකේ නිවුස් බලනවා කියන්නේ මේ නරක දෙයක් නෙමෙයි. නමුත් අපි channel මාරු කර කර හැම channel එකෙම තියෙන නිවුස් බලනවා කියන්නේ එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට යොදවන කාලය පවා ඇත්තටම එන්නේ නැඩු වෙනවා. වෙන එකක් තියෙන දැන් ක්‍රිකට් මැචස් බලන්න කියන දැන් ටෙස්ට් මැච් එකක් බලනවා නම් දවස් 5ක් ටීවී එකක් ඉස්සරහ කෙනෙක් වාඩි වෙලා ඉන්නවනේ. ඒ සම්පූර්ණ කාලයම එයාගේ ලෝභසිත කියනේ වගේ ඇතිවීමේ සීමාවක් නැහැ. ඒ වගේම තමන් අකමැති කණ්ඩායම දිනනවා නම් ඇති වෙන ද්වේෂසිත වල සීමාවක් නැහැ. ඉතින් ඒ වගේ සම්ප්‍රප්ලාප වල සීමාවක් නැහැ. ඉතින් ඒ තත්ත්වයට යන්නේ නැති වෙන්න බොහොම වටිනා දෙයක් තමයි මේ මරණ සත්‍ය වඩනවා කියන එක. එතකොට තේරෙනවා මේ කාලේ අපිට යවන්න තියෙන දෙයක් නෙමෙයි, කාලේ කියන එක අපිට යවන්න තියෙන දෙයක් නෙමෙයි, තමන්ට ප්‍රයෝජනවත් වැඩක් කරගන්න තියෙන දෙයක් කියන එක තමන්ට හොඳට තේරෙනවා. ඉතින් ඒ අනුව ඒ විදිහට හිතන්න පුළුවන්. මම හිතන්නේ පද්ම මහත්මිය හරි කවුරු හරි කතා කරන්න උත්සාහ කරලා ඉතින් සර්ණයි නෑ මට ප්‍රශ්න දෙකක් දෙන්න හිතන්න මම කල්පනා කරේ. ඒ කියන්නේ දැන් අපි මැරෙන්න ගැන මරණ සංඥා වඩනකොට හිතන්න අපිට මම හිතන දෙය ජීවත් වෙන්න කැමති කවුද? මට නම් මරණය සහනය හැටියටයි මම දකින්නේ. මට මරණයක් නැත්නම් මම වයසට යනකොට මේ කුදු වෙවි කරගන්න බැරුව අනුන්ගෙන් යැපෙමින් මෙහෙම ජීවත් වෙන්න තමන් කැමතිද නොමැරි ඉන්න කියන පැත්තෙමුත් බලන්න පුළුවන්. දෙවැනි එකට මම කල්පනා කරේ ඔබතුමා කියපු කතාව අර ලේඩිස්ලට ප්‍රශ්න තිබුණේ තමන්ගේ දරුවන්ට තිබුණු ආදරය කියලා. ඒක එහෙමද? ඒ කියන්නේ දැන් අපිට භූමිකම්පාවක් හරි එහෙම නැත්නම් මහා සූනාමියක් හරි එහෙම නැත්නම් ඒ වගේ විශාල ඔක නැවත් යනකොට නැවත් හැදලා වතුරට වැටෙනවා නම් හරි ඉස්සර වෙලා බලනවද තමන් අර දරුවා ගොඩ ගන්න එහෙම නැත්නම් තමන් ගොඩ එන්න බලනවද කියලා බලන්න. එතකොට අර හැංගිලා තියෙන තමන්ගේ ජීවිතයට තියෙන ආශාව දකින්නකොට අත් වශයෙන්ම සිද්ධ වෙන්නේ තමන් රැකගෙනයි අනිත් එක්ක නරක ගන්න බලන්නේ කියන එකයි මගේ විශ්වාසය. තෙරුවන් සරණයි. දැන්තමාත පුංචි අදහසක් කියන්නද? තෙරුවන් සරණයි. සමාවෙන්ට මේ මැදින් මගේ දිබාදා කරාට මේ අර කලින් නොන මාත්මයක් කිව්වා මේ මරණය මට සහනයක් කියලා. දැන් මමත් එහෙමම හිතනවා මරණය මට සහනයක්. නමුත් මරණයෙන් අනිප්පාර ඉපදීම සහනයක් වෙන්නේ කොහොමද කියන එක තමයි මට නම් මට සහනයක් නොවන්නේ නැවත ඉපදීමයි. දැන් ඉපදුනොත් දෙවියෙක් වෙලා ඉපදුනත් මේ රටේ ඉපදුනත් රජුරුව වෙලා ඉපදුනත් මොකද්ද තියෙන සහනය? දැන් ඒ ගැන තමයි මම නම් හිතන්නේ. ඉතින් ඉපදින් නැති වෙන්න මොකද්ද ගන්න? එහෙම නම් නිවන් දකින්න ඕන කියන එක තමයි මම නම් කල්පනා කරන්න තේරුම් ගන්න. ඒක එහෙමම තමයි. ඒ පැත්තේ යන එක්කෙනාට දැන් මම මේ අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන්න ගියොත් මැරෙන්නේ නැත්නම් මගේ හැකියාව මගේ මොලේ ක්‍රියාකිරීම මගේ භාවනා ශක්තිය මට නැත්නම් අවුරුදු 100ක් 200ක් හිටියයි කියලා මට නිවන් දකින්න පුළුවන්කම වෙන්නේ නැහැනේ. එතකොට මරණයට මගේ ළඟ එහෙම මරණයට බහ නැති සහනයක් හැටියට මම මේක දකිනවා. ඊට පස්සේ වෙන්නේ වෙන එකක් ගැන මම හිතන්නේ නැහැ කොහොමවත්. මට එහෙම දෙයක් හිතෙන්නේ නැහැ. මම මැරුණම මේ වෙන්නේ මොකද්ද කියන එක ගැන මම හිතන්නේ කොතනක මගේ ඒ විඥානය හටගත්තත් මට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. මගේ එකම එකයි තියෙන්නේ නිවන විතරයි. ඒ ඇරෙන්න මගේ කිසිම මේ චින්තනයක් නැති බවයි මම කල්පනා කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම මේ ආයෙන බෞද්ධ කතාවක් තියෙනවා. මේ තරාසනකදී මේ සුදස්සන ස්වාමීන් වහන්සේ සඳහන් කරේ එක මාම කෙනෙකුයි බෑන කෙනෙකුයි හොරකමේ ගිහිල්ලා කොහොම හරි ඒකදී මට මතක හැටියට රජ්ජුරුව විසින් මාමගේ හිස සිඳලා දානවා. බෑනට උලසින්. හරි මාමා බාධා කරන්න ඕන සුදස්සනාන්තුලෝ කියන්නේ මේ බෑන විතරයි හොරකම් කරේ. මාමා හොඳ ව්‍යාපාරිකයෙක්. නමුත් බෑන හිටියේ මාමගේ ගෙදර. ඒක නිසා එයා බඩු හොරකම් කරලා ගෙනහිපු නිසා මාමත්ගේ බෙල්ල නිහිත කසාදාන්න තීරණය කර රජු රෝහිත කසාදාන්න. නමුත් එයා අඩුගානේ කඩේ ඉස්සර මඩවලක් තියලා පරණ අලියෙක්ගේ ඔළුවක් දාලා මිනිස්සුන්ට මඩ නොතරවි යන්න විදියට පවා හදපු කෙනෙක් කියලා. ඒක එහෙමයි මා කියන්නේ. සමා වෙන්න බාධ කරා. නැහැ කියන්න කාන්ති මහත්මිය කියන්න මට ඒ කතාව ඇත්තටම ඔච්චර මතක නැහැ. කියන්න පොඩ්ඩක් ඒ ඉස්සරහට ඉස්සරහට කියන්න අපිට. මෙහෙමයි. ඒ කියන්නේ ඒ මාමා හුඟා ධාර්මික ව්‍යාපාරිකයෙක්. නමුත් ඒ බෑන හිටියේ ඒ ගෙදර. නමුත් බෑන හොරු පැත්තයකට එකතු වෙලා බඩු හොරකම් කරලා මේ ගෙදර ගෙනල්ලා කියලා තිබුණා. නමුත් මාමා පොඩ්ඩක්වත් මුකුත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. නමුත් මේ ඒ බෑන අහුණාම බඩුත් එක්ක මේ තීරණය වුණේ මේ මා මෙතන මේ බඩු තියාගෙන ඉඳ මෙයත් වැඩිකාරීක් හැටියට. ඒක නිසා රජුරෝ තීරණය කරා අර මාමාව හිසකසා කෙලින්ම මරා දාන්න. නමුත් බෑනව දුක් විඳලා මරන්න උල තියන්න. නමුත් මාමා ගිහිල්ලා මේ ඉපදුනේ මේ යම්කිසි දේවත්වයක ඉපදෙනවා. හැබැයි එයාට තිබුණේ එයා ඒක නිසා ඇවිල්ලා මේ අර බෑනට කියනවා මේ ඔබ මැරෙන්න හිතන්න එපා, ඔබ ජීවත් වෙන්න හිතන්න, මේ දවසක් හරි ජීවත් වෙන්න හිතන්න කියලා. නමුත් රජුරුව මේ මිනිසුන් ගැන හොයන්න වෙන වේශයක් කරගෙන යනකොට මේ කතාව ඇවිල්ලා අහනවා ඔබ කවුද කියලා. එතකොට කියනවා මට පේන්න එන්න බෑ, මට ඇඳුම් නැහැ මේ කියලා. අයිය ඔබ මේ මෙච්චර දුක් විඳින මිනිහට ජීවත් වෙන්න කියන්නේ මේ මිනිහේ විඳින දුක. එතකොට කියනවා මෙයා මරණයෙන් පස්සේ යන දුක මීට වඩා ගොඩාක් වැඩි. ඒක නිසා මම මෙයාට දවසක් හරි ජීවත් වෙන්න කියනවා කියලා. ඒ ඊට පස්සේ ආ කියනවා අයිය ඔබට එන්න බැරි. මට වස්ත්‍ර නැහැ කියනවා. මට හොඳ වාහනයක් තියෙනවා. අර පාරට අර අලියෙක්ගේ ඔළුවක් දාලා යන්න සැලසුපු නිසා එයාට හොඳ වාහනයක් ලැබිලා තියෙනවා. දිව්‍ය වාහනයක්. නමුත් වස්ත්‍ර නැහැ. පස්සේ ඒ රජුරු අහනවා මොන කොහමද ඔබට වස්ත්‍ර ලැබෙන්නේ කියලා. එතකොට එයා කියනවා අහවල් තැන ඉන්න රහතන් වහන්සේට කියලා වස්ත්‍ර පූජ කරලා මට පින් දුන්නොත් මට වස්ත්‍ර ලැබෙනවා, එතකොට මම දකින්න එන්නම් කියලා. ඊට පස්සේ ඇවිල්ලා මේක ඊට පස්සේ මේ ආධිරවන්ට තනියම කරන්න බැරි නිසා මේ ලොකු තීරණයක් එක තීරණයක් කරගෙන මේ කොහොමාරි මේ උල උඩ හිටපු එක්කෙනා නිදහස් කරනවා. නිදහස් කරනවා, එයා ගොඩාක් දුක් විඳලා හැබැයි බේරෙනවා. පස්සේ එයා ගිහිල්ලා අර රජුගොන්ට පොඩ්ඩක්වත් ධර්මයක් තිබුණේ නැහැ. නමුත් ඒ රජුරු ගිහිල්ලා මේ පස්සේ අර ධර්මය අහලා අර රහතන් වහන්සේගෙන් රජුගොන්ට ලොකු දෙයක් වෙනවා. ඉතින් ඒක තමයි මේ කතාව කියන්නේ මාකට ලොකු දැක්කනවා. සාදු බොහොම පිං එක මත කරලා දුන්නා. ඒක ඇත්තටම කියන්නේ මෙහෙමයි, දැන් තමන්ගේ ඉදිරිය තමන් හදාගෙන නැත්තම් කෙනෙක් මරණයට බය වෙන්න ඕනේ. මේ තීර කොච්චර දුක් ගැහැට විඳගෙන හරි මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්නයි කියන එකයි කියන්නේ. ඉතින් පද්ම මහත්මිය කියපේකට විරුද්ධත්වයක් නෙවෙයි. එයා හොරෙක්. එයා හොරකම් කරලා දරුණු විදියට ජීවත් වුණා. මම පංචශීලය රකින්නවා. පංචශීලය රකින්න ගමනොත් අත ඒ වගේ දෙයක් වෙනවා නම් මම ඒක මගේ ශික්ෂාලයකට, ඒක මගේ ඒකටම දානවා. මම ඒක ගැන කලබල වෙන්න, ඒක ගැන හිතන්න යන්නේ නැහැ. තමන් හිතන්නේ මේ මොහොත ගැන නම්, මේ මොහොතේ ජීවත් වෙන නම්, ඊළඟ මොහොතක් ගැන, අනාගතයක් ගැන හිතලා දේවල් කරන්න තරම් යන්නේ නැහැ මම. කොහොමවත් යන්නේ නැහැ. ඒ විදිහට අතීතයේ අරගෙන හරි අනාගතයේ අරගෙන හරි මම ආයි කොයි විදිහකට උත්පත්තියක් ලබාවිද, එහෙම දෙයක් නැහැ. මගේ එකම අනිත් එක ඒ බෑන තරුණ එක්කෙනෙක්. එතකොට එයා රහත් වෙනවා ඊට පස්සේදී, රහත් වෙලයි මැරෙන්නේ. එතකොට මේ ඒක ගැන ඒ වෙන්න පුළුවන් දේ වෙලා තියෙන දේවලුත් වෙන්න පුළුවන් දේවලුත් තමන් දන්නේ නැහැ. යන්න තියෙන මාර්ගයක් තියෙනවා. ඒ මගේ යන්න බලනවා. ඒ අවසානයට ගිහින් ගොඩ වෙන්න තියෙන තැන මම භාෂාව වැරදියට කියන්නේ, මට මේ නිවන මේක නිවෙන්න ලැබෙනවා නම් ඒ ටික විතරයි මගේ හිතේ තියෙන්නේ. ඒ අතපසුත වෙන දේවල් වලට මම කිසිම සැලකීමක් දක්වන්නේ නැහැ. තිරුවන් සරණයි. මමත් ඒ කතාව අහලා තියෙනවා. ඒ ප්‍රේත වස්තුව මම පාන තියෙනවා. ඒකේ මම මතක තියාගෙන ඉන්න කෑල්ල තමයි අර දවසක් හරි ජීවත් වෙන්න කියන එක. එතකොට දැන් මමත් ඒක දැන් මටත් පපුවේ අමාරු වෙනවා, අරවහිර වෙනවා, මේවයි වෙනවා, උස්මීර වෙනවා. එතකොට මම මටම කියනවා දවසක් හරි ජීවත් වෙන්න කියලා. එතෙන් මම එතනදි බලාපොරොත්තු වෙන්නේ එක දවසක් හරි තවත් බණ ටිකක් අහලා තවත් මොකක් හරි තවත් අවබෝධයකට යන්න පුළුවන් නේද කියන එකයි. තෙරුවන් සරණයි. මම හිතනවා ඒක තමයි අත්‍යවම අපිට ගන්න තියෙන අදහස. ඒක තව දවසක් හරි ජීවත් වෙනවා කියන්නේ මේ ධර්මයේ මේ Brahmacharya රැකීම සඳහා තව දවසක් අපි ජීවත් වෙනවා කියන එක මිසක් නැත්නම් මේ කාම සැප සම්පත් ලැබනවා කියන එකේ අර්ථයෙන් නෙවෙයි කියන එක තමයි අපිට තේරුම් ගන්න තියෙනවා. මම හිතන්නේ චන්දන මහත්මයා හරිම තැනට අපිව ගෙනාවා. ඒ වගේම පද්ම මහත්මියත් අපිට කිව්වා අපි කළ යුතු දේ. මම හිතනවා මේ සම්පූර්ණයෙන්ම ගත්තහම අපිට තේරෙනවා අපිට ඉතිරි වෙලා තියෙනවා නම් දවසක්, ඉතිරි වෙලා තියෙනවා නම් මොහොතක්. ඒ මොහොතත් අපි ඉතාමත්ම සාර්ථකව පුළුවන් තරම් සාර්ථක අන්දමින් මේ ධර්මයේ ඇතරෙන්න ඕන කියන එක තමයි මම හිතන්නේ. කල්යන්න මිත්‍යන් නැතිට අපි එකින් කා උදව් කරගෙන නන්දු කරගෙන යා යුත්තේ කියලා. දැන් ජයන්තමලි මම තා පොඩ්ඩක් කියන්නේ ධර්මයේ. අර දැන් අපිට මේ මරණ සතිය වදන් ඉස්සෙල්ලා හම්දුර ලොකු විස්තරයක් කරානේ. හම්දුරෝ ගිහිල්ලා අර මේ මල්ශාලාවක ඔයාලා හිතන්න එපා කිව්වා. ඔයාලා අර මල්ශාලාවේ හදලා තියෙන මෙනිය විදියට හිතන්න එපා කිව්වා. අර හදන හැටි කිව්වා නේද හම්දුරෝ? ඒ කියන්නේ මේ මොකක් හරි තද ආයතයක් කියලා අත නවන්න බැරිම ඇට කඩන හැටි, කට ඇරලා තියෙනකොට ඒක වහගන්න බැරි වුණාම ගම් එකක් ගෙනලා ග්ලූ එකක් දාලා අලවන හැටි, මේ මූණ ඇකිල්ලා තිබුණාම වර ගෙනල්ලා මේකප් සෙට් එකක් ගෙනල්ලා හදන හැටි, ඇතුළට මේ කාඩ්බෝඩ් කෑලි ඔබලා පුප්පලා ගන්න හැටි, ඒවා ටිකක් අපිට කිව්වා. හැබැයි ඒ ටිකක් කිව්වා. අනිත් එක අර තමන්ගේ දරුව බැහැ කියපු අයට හාමුදුරුවෝ ආපහු යවුවා. එතකොට සමහරකුව කොහොම හරි කරා බැයි හොඳටම කඳුළු බේරුණා කිව්වා. ඒකට කවන්නේ ඒක කරන්න ඕනකෝ හරියට මනින සතිය තමයි අපෝත වෙන්නේ. ඒ ටික තමයි මල්ලි මට කියන්න දෙන්නත්. නෑ බොහොමාර ඒ ටික ඇත්තම කිව්වා අපිටත් මේ සමහර මිනිවල කට ඇරලා තියෙනවා කියලා. කට ඇරලා තිනකොට කොකු දෙකක් ගහලා මේ හම්බි දාලා කරකවලා ඒ දෙක කිට්ටු කරනවා කියලා. ඒ වගේම තොල් දෙක ඇරලා තිනකොට ලොකු අර කිව්වා වගේ ගම් එකක් ගාලා ගන්නවා කියලා මම මට මතක හැටියට එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වෙච්ච වෙලාවෙත් අර මේ බලන්න ගියායි කියලා කිව්ව. එතකොටත් අර මිනිස්සුන්ට එතන ඒ දේවල් කරන්නේ මම හිතන්නේ මොකක් වෙලාවට මේක මං කියන එක මධ්‍යසාර රෝමය පාවිච්චි කරලා තමයි ওই වැඩ ගොඩක් අය කරන්නේ. ඉතින් ලංකාවේ නම් ඉතින් කිසිම ගරුසරුවක් නැතුව අර එහාට මෙහාට විසි කරලා අර නිකන් මේ නිකන් අර කෙහෙල් කොටයක් වගේ එහාට මෙහාට කරනවා වගේ ගතියක් තමයි කිව්වේ. කිසිම සැලකිල්ලක් නැතුව ඔහේ එහාට මෙහාට විසි කරලා දානවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයකට හැමෝම පත් වෙනවා කියලා. අනුමානෙ මිනිහ හොයාගන්න පුළුවන් තැනකදී නම් ඒකත් ඇත්තටම මේ බොහොම හිතට වැදිච්ච දෙයක්. මේ මගේ මම මගේ කියලා මේ තරසගෙන හැම වෙලාවම කන්නාඩියෙන් බලාගෙන අනුන්ට පේන්න මේ රූපේ තරසගෙන ඉන්නවා. නමුත් මරණට පස්සේ කිසිම කෙනෙක් ඒකට ඇත්ත තත්ත්වය බැලුවොත්, ඒ කියන්නේ මිනි පෙට්ටියට එන්න කලින් හැඩ වැඩ කළ මිනි පෙට්ටියට ගේන්න කලින් එන ටික බැලුවහම කොච්චර මේ හතරතර විදිනවද මේ මැරලවත් ඉන්න දෙන්නේ නැහැ කියන තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. ඉතින් හොඳයි මම හිතනවා අපි සෑහෙන දුරකට සාකච්ඡා කරා. මේ තව කාට හරි යමක් එකතු කරන්න තියෙනවද? තෙරුවන් සරණ ජයන්ත මහතා. මේ ජයන්ත මහතා මම මේ මන්දනේ මේක මේ ඔතන ලින්ක් එක අර මේ පාන මේ ස්වාමිනාංශ අපිට කිව්වා මේ පාන දූර ස්වාමිනාංශ කරපු වැඩසටහන් මාලාවක් තියෙනවා ඒකේ ඕනනම් මේක දේශනා නැවත නැවත අහන්න කියලා. මම දැන් අතනොදන බුද්ධානුස්සති භාවනාව මරණානුස්සති භාවනාව සංගයන සාමිනාස කරපු එක දැම්ම. ඒකේ මුලින් සාමිනාස අර මේ මෙහෙදි කර විදියටම විස්තර කරන විදියට තමයි මම දැක්කේ. ඒකේ මුලින් මරණානුස්සතිය වල මේ භාවනාව තමයි විස්තර කරන්නේ. ඊළඟට මේ මට තව දෙයක් කියන්න දුන අපි මේ කොහොම වුණත් මේ භාවනාවල කරන විදිය වගේ මේකෙන් කෙරෙන කෘත්‍යයක් මොකද්ද කියලා හොඳට දැනගන්න ඕන. නැත්නම් අර අපි වැරදි පැත්තකින් ඒක අවසන් කරන්න ඉඩ තියෙනවා. දැන් අර මතක ඇති හැමෝටම බුදුරජාණන් වහන්සේ අර එක කාලයක වස් කාලයක ගිහින් ඉන්නකොට මේ අසුබය වඩලා ස්වාමීන් වහන්සේලා බෙල්ල කපාගෙන මැරුණානේ. ඒ වගේ මේ කවුරු හරි හිතනවා නම් මේ මරණානුස්සතියින් ඉක්මනට මැරෙන්න බලාගෙන ඉන්න වගේ දෙයක් වෙනවා නම් ඒක වැරදි පැත්තක්. මේකෙන් අප්‍රමාදීම තමයි එන්න ඕන කියලා තමයි අදහස. ඉතින් ඒක ඒ භාවනාවේ නිවැරදි පැත්තට යොදා ගන්න ඕන. එතකොට තමයි ඒකේ අප්‍රමාදය අවිලා ඉතුරු ටික කරගන්න වෙනත් භාවනා කමට අහන්නේ වෙනත් දේවල් යොදාගන්නේ. ඒකත් ඇඩ් කරන්න ඉතුරු තේරුම් ගන්න. ඔව් බොහොම තේ නැතන මහත්ය ඇත්තටම ඉතාමත් වැදගත් කොටසක් ඔබතුමා කිව්වේ. අපි යන් කරන්නේ ඇයි කරන්නේ කොහොමද කරන්නේ කියන දෙකම හරියට දැනගන්න ඕනේ. ඒක තමයි මේක වැඩෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම මේ කමට අහන දෙන්න මූලිකම හේතු උනේ කෙනෙක් කිය මේ තියෙන බය දකින්න නැතු කියන්නේ මේ සංසාර බය දකින්න නැතුව කෙනෙකුට දැන් එතනට එන අපි සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානයේ කරනවා එක එක විදිහට භාවනා කරන කට්ටිය. ඒ වගේම එක එක අදහස් ඇති භාවනා කරන්න යන්නේ සමහර වෙන වෙන අදහස් ඇති. ඉතින් ඒ ඔක්කොම අර එකට ගොනු කරලා මේක ફોකස් කරගන්න තමයි ස්වාමීන් වහන්සේ මට තේරිච්ච විදිහට මේ මරණ සතිය කියන එක දුන්නේ. එන්න මේ මරණය කියන එක Tamanta සිද්ධ වෙනවා කොච්චර මේ ඇඟ අල්ලගෙන හිටියත් මේක නැති වෙනවා. ඒ නැති වෙන කාලේ කවදද කියලා කියන්න බෑ. හැමෝටම සිද්ධ වෙන පොදු ක්‍රියාවලියක් නැත්නම් පොදු දෙයක් හැටියට බලන්න බලලා හිතේ යම් කිසිල ඡන්දය ඇති කරගන්න අප්‍රමාදය ඇති කරගන්න එතනින් ඉහාර තමයි ඉතුරු කමටහන් ටික වඩන්න අපිට පුරුදු කරේ. ඉතින් අනිත් එක තමයි ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මරණ සතිය කියන එක අපි අර වරුවක් විතර මම හිතන්නේ එදා අපි වැඩුවා ඒ වඩනන්නේ කොහොමද කියලා මේ ශ්‍රීමති මහත්මිය ඇහුවා. ඒක නිකන් සයිකල් එකක් වගේ. දැන් ඉස්සල්ලාම තමන් අර විදිහට හතක් මහත්ය විස්තර කරපු විදිහට තමන්ගේ මරණය හිමීට එක එක විදිහට මැරිලා ස්පිරිතාලයකට ගිහිල්ලා හරි ඊට පස්සේ මෝචරයට ගෙනහිල්ලා පෙට්ටියක දාගෙන ඇවිල්ලා ඊට පස්සේ බල දාලා කුණු වෙන ඒ කොහොම විදිහට බලලා ඊට පස්සේ තමන්ට පුළුවන් තමන්ගේ කොහොම ළඟ නැහැ හිතවතෙක් දරුවෙක් නැත්නම් දෙමාපියෝ බොහෝම ළඟින් ආදරය කරන කෙනෙක් ඒ ඒ විදිහටම හිතන් මෙන්න මෙන්න මේ ආකාරයටම එයාගේ මරණය සිද්ධ වෙනවා කියලා ඒ විදිහට තමන් කැමති කීප දෙනෙක් අරගෙන ඒ එක එක්කනාට මේක ආදේශ කර කර රාජ්‍ය කර කර කරන්න කියලා. ඊට පස්සේ නැවත වාරක් තමන්ට එනවා. ඒක නිසා ඒ කාලය අපි බරුවක් විතර කරා කිව්වහම ඒක නිතර නිතර එකම නිකන් සයිකල් එක යනවා වගේ ඒක කරන්න කිව්වා. එතකොට තමයි මේ ධර්මතාවයේ හොඳට තේරෙන්නේ මේ මරණ සංඥාව කියන එක හොඳට වැඩින්නේ අප්‍රමාදී වෙන්න කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට තමයි ඒක දිගින් දිගට වඩන්නේ කියන්නේ. මම හිතන්නේ එහෙම එහෙම කියෝ තරනේ ලස්සංග මාත්මේ. කාන්ති මාත්මේ එහෙම නේද අපිට කිව්වේ. ඒක කියන්නේ ඒක දිගටම දිගින් දිගට වඩන්නේ කියලා නේද? එහෙමයි ඒක හරි මල්ලි කිවි විදිහට තමයි සම්මානජ කිව්වේ. ඒ වගේම අර කොච්චර බැරි වුණත් අර තමන්ගේ ආදරයම එක්කිනා ගන්න වෙලාවට අඳා හරි කඳුළු වැක්කරේ කිව්වා. ඒ කරන්නම ඕන කිව්වා. සම්ද්‍රව කරන්නම ඕන මේ ඒ විදිහට කියලා කිව්වා. මලකන්න කිව්වා ඒක. ඔයකින්ද මම හිතන්නේ අපිට ගන්න තියෙන පාඩම තමයි يعني මේ වගේ දේවල් ඇත්තටම මේ ඉඳලා හිටලා හරි කවුරු හරි සදන් ඉතින් ගාක් වෙලාවට දැන් ආනාපාන සතිය වගේ දේවල් වඩනවා ඒ වගේම වැඩිපුර වශයෙන් ගොඩක් කාලයක් වඩනවා නමුත් අපි මරණ සතිය කියන එක ඇත්තටම ගොඩක් කාලයක් අපි බෙදවන්නේ අපි බොහොම කෙටියෙන් තමයි මරණ සතිය වඩන්නේ ඉතින් මට හිතෙනවා ඉඳලා හිටලා හරි පැය භාගයක්මරක් වැඩුවත් ඒක හරි ප්‍රයෝජනවත් වෙනවා ඒකේ තරම් ප්‍රයෝජනවත් වෙනවා මේ තමන්ගේ හිත එකතු කරගෙන අප්‍රමාදී වෙන්න ඒක බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඉතින් මම හිතනවා අපිට මේ අද කිව්ව කොටස් ටිකෙන් ගත යුතු බොහෝ දේවල් තියෙනවා අපි විසින් වැඩි යුතු. නමුත් අපි එකම දේ ගැන දිගටම කතා කරන හින්දා අපි පොඩ්ඩකට මාරු කරමු මාතෘකාව. ඊට පස්සේ අපිට දුන්නේ අපි මේක විතරයි අපි කෙටියෙන් සාකච්ඡා කරන්නේ නම් මේ ඉදිරියට කතා කරන අනිත්‍ය සංඥාව ගැන අවස්ථාවක් ලැබුණොත් ඉදිරියටත් අනිත්‍ය සංඥාව ගැන කතා කරමු අපි ඒක ගැන මූලිකව කතා කරමු අද අනිත්‍ය සංඥාව කියන එක වඩන්න කියලා තමයි ඊළඟ කමටහන දුන්නේ ඒකෙදි ස්වාමීන් වහන්සේ දේශනා කළ කෙටි පාළි කොටසක් ඒ තමයි සබ්බං අනිච්චා එතකොට ඒ කියන්නේ සියල්ල අනිත්‍යයි කියන එක සබ්බං අනිච්ඡං මං හිතන්නේ. එතකොට සියල්ල අනිත්‍යයි කියන එක වඩන්න කියලා ඉස්සර. එතකොට මේ සියල්ල අනිත්‍යයි කියනකොට මොකද්ද සියල්ල කියන එක ගැන ස්වාමීන් වහන්සේ විස්තර කිරීමක් කරා. මං හිතන්නේ අපිට කාන්ති මහත්මියට පුළුවන් උදව් වෙන්න පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් මතක් කරලා දෙන්න කාන්ති මහත්මිය කියලා අන්තරමයි. තේරුවන් සරණයි බ්‍රසාමිනන්සේ අපේ කේදිනම් අර සබ්බි සංඛාර අනිච්චාච යදපඤ්ඤාය පස්සතිය කියන ගාතාවත් ගත්තා අර කැලේට අමතරව කියලා කිව්වේ දැන් වෙන මොකෝ සිතන්නේ දැන් සම්පූර්ණ මරණ සතිය ඒ ඔක්කොම අමතක කරන් දැන් තියෙන සිතන එකම දේ තමයි රූපී හෝ ඒවා අරූපී හෝවා ජීවී හෝවා අජීවී හෝවා ය සියලු දේම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඒ විදිහට භාවනාව කරගෙන යන්න කියලා ඒ කමඨහන තුනේ ඊට පස්සේ තමයි ඒකම වේදනානුපස්සනාව කියන්නේ වේදනාව වශයෙන් නෑ පංච උපාදානස්කන්ධේ ආයතන වශයෙන් වඩන්න කියලා තියෙනවා එතෙන් තියර මුඛීව මූලික දෙයක් තමයි සමාන්ත හිතා ගන්න පුළුවන් ජීවී අජීවී හෝ ඕනම දෙයක්. කියන්නේ අපේ මේ ඉන්ද්‍රියන්ට අහු වෙන දේවල් තියෙනනේ මොනවා හරි දෙයක්. ඒ සෑම දෙයක්ම කියන්නේ මනසට ධම්ම කියන එකත් හම්බ වෙනවා. ඒ හැම දෙයකම උත්පාදයන් අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙනවා උත්පාද තితి බංග කියලා. ඒකෝට ස්වාමීන් වහන්සේ කියපු දෙයක් තමයි මේ එතකොට මේ ඔය උත්පාද තితి බංග කියනකොට උත්පාදේ අපිට තේරෙන ඇතිවීම ඊළඟට බංගයක් තේරෙනවා නැතිවීම කියලා. එතකොට මේ තితి කියන වචනය ඇහෙනකොට ඒකින් අපිට වැරදි සංඥාවක් එනවා කියලා. ඒ තමයි දැන් තితి කියන එකෙන් පැවැත්මක් ගැන සංඥාවක් එනවා කියන එක තමයි උන්වහන්සේ මතු කර කර දෙන්නේ. ඒක නිසා තితి කියන එක පවතිනවා කියලා ගන්න එපා වෙනස් වෙනවා කියලා ගන්න. ඒ කියන්නේ යමක් පවතිනවා නම් ඒ පවතින කාලය තුලත් වෙනස් වෙනවානේ. පාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඊතස්ස අඤ්ඤ සත්තම් පඤ්ඤායති. එතකොට ඊ අර පාදයක් වයස් අතර දෙයත් වයස් අතර පවතිනව නෙවෙයි ඇත්තටම වෙනස් වෙනවා. එතකොට නිතරම වචනයෙන් මෙනෙහි කරන්න කිව්වේ උපදිනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒ ආකාරයෙන් තමයි හිතන්න කියලා කිව්වේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. උපාදිතීති බංග කියන එකට අන්න ඒ ආකාරයෙන් මේ සිංහල අපිට තේරෙන විදිහට ඒ විදිහට හිතට ඒක යොමු කරගෙන මේ බලන්න කියලා කිව්වා. ඕනම දෙයක බලන්න කියමු කිසිම කියන්නේ අර පස්සේ තමයි අර කමටහන දුන්නේ මේ උපාදානස්කන්ධ ගැන. ඒක දුන්නේ වෙනම වෙලා පොඩ්ඩක් මම බාරද කරන. ඒ වෙලාවේ සංවිධානයේ කිව්වා තමන්ට හොඳටම හිතට කාවැදිච්ච අතීත සිදුවීමකුත් අනිවාර්යයෙන්ම ගන්න කියලා ඒකේ ඇතිවීම ඇති වෙනස් වෙච්ච හැටි නැති වෙච්ච හැටි බලන්න කියලා. ඒක මම කැමති ඒකට. හොඳයි කාන්තේක ඒක පොඩ්ඩක් අපිට පොඩ්ඩක් නිකන් උදාහරණයක් වගේ දෙයක් කියන්නක පෙර ඇති වෙච්ච දෙයක් වෙච්ච සිද්ධියක් කියන එකක් ගැන. ඒක සිද්ධියක් කියන එකක් ගැන දැන් මේ සංගස්තක කියන්න මම කැමති නැහැ. මම මාගෙත් එක්ක කමටහන් සුද්ධ කරලා තව දවල් කියන්නේ දැන් එයාට එයා ප්ලේන් එකේ යනකොට ප්ලේන් එක අනිත් පැත්තම ගහලා දැන් එයාට එක පාටම කෑ ගැහුණා. කෑ ගැහිලා එක පාටම හස්බන්ඩ් මතක් වුණා. එතකොට මතක් වෙනකොට හස්බන්ඩ් ළඟ හිල්ලා අතක් අල්ලගෙන නමුත් එයාට මතක් වුණේ හස්බන්ඩ් කියලා. ඒ මතක් වෙනවත් එක මම මේ ළඟ ඉන්නවා දෙන්නව නැරනවානේ කියලා. දැන් එයා අන්න ඒ වගේ දෙයක් අරගත්තාම දැන් ඒක ඒ වෙලාවේ ඇති වෙච්ච විදිය ඒ පැවතු වෙනස් වෙච්ච හැටි ඒක ඊට පස්සේ නැති වෙච්ච හැටි ඒ වගේ දෙයක් අරගෙන ඒක ඇතිවීම නැති වෙන හැටි වෙනස් වෙච්ච හැටි නැතිවීම ඒ වෙලාවේ ඒ යාගේ හිත තුලට ඇති වෙච්ච මේ සිතුවිලි ටිකමත් ඇති වෙච්ච හැටි වෙනස් වෙච්ච හැටි නැති වෙච්ච හැටි දීප බලන්න කිව්වා. ඒක කිව්වේ නැද්ද ඔයාලට? මං හිතන්නේ කිව්වා මට මේ වෙලාවේ නම් ඒක මතක් වෙන්නේ නැහැ ඇත්තටම. මේ ඒක කිව්වා වගේ දැන් නම් මතකයි. ඔව්. නැත්නම් ඒක හැමදේම බලන්න කොයි මෙතෙන්දී ඇත්තටම අර ගොරෝසු හම් වෙන දේවල් තමයි අපිට බලන්න කියලා විශේෂයෙන් කිව්වේ. ඒ කියන්නේ ගොරෝසු කියලා කියන්නේ දැන් අපි දැන් අර කිව්වා වගේ දැන් මේ මට මතක් වෙච්ච උදාහරණය තමයි දැන් අපේ දෙමව්පියන්ගේ වියෝව ගත්තා. එහෙනම් මේ මැරිලා ගිය වෙලාව වගේ දෙයක් ගත්තොත් ඒ සිතුවිල්ල නැත්නම් ඒ ආරංචිය ආපු වෙලාවේ අපිට හිතන දේ ඒ දුක ඇති වෙච්ච හැටි ඒ දුක වෙනස් වෙච්ච හැටි ඊට පස්සේ ඒක ක්‍රම සුනී වෙලා ගියා කියන එක නැති වෙලා ගියා. මේ මොහොතේ නැතිව දැන් ඉතින් ආපහු මතක් කරගත්තොත් ආපහු ඒ වගේ ඒ තරම්ම දුකක් නෙවෙයි. දැන් අර ඒකට ඔරස්තු දෙන ගැටියක් දැන් කාලයත් එක්ක අපි කියනවානේ හුඟක් වෙලට කාලේ වැඩිතලෙන් වැසෙනමයි කියලා. ඒ වගේ දැන් කොහොමවත් වෙනස් වෙලා ගිහිල්ලා ඒ දුක දැන් ඒ ගානට දැනෙන්නේ නැහැ කාටවත්. මම හිතන්නේ කවුරුත් යෝනාට. ඉතින් ඒ වගේ දෙයක් ඒ වගේ සිද්ධියක් අපිට ගන්න පුළුවන් කියලා හිතුණා. ඒ වගේ Tamanට කැමති දෙයක් Taman ප්‍රබලව අධ්‍යක්ෂක දෙයක් කොහක් හරි අරගෙන ඒ විදිහට සිද්ධියක්. ඒතකොට ඒක මතක් වෙන්නේ ධර්මයි කියලා. ඒ සිද්ධිය Tamanට ඇති වෙච්ච සිතයි ඒ සිතේ සිවිච්ච ලක්ෂණ ටිකයි ඒ ටික තමයි ඒ විදිහට ඇති වෙන්නේ. ඊට අමතරව තමන් කැමතිම දෙයක් ඕනම දෙයක් කැමති දෙයක් හරි අකමැති දෙයක් හරි යම්කිසි ජීවි අජීවි ඕනම දෙයක් තමන් ඒකේ හට ගැනීම වෙනස් වීම නැතිවීම බලන්න කියන එක තමයි. කාලයක් කරන්න කියන්නේ කාල පරාසයක කරන එක ටිකක් මට නම් පෞද්ගලිකව ටිකක් අමාරුයි වගේ දැනුණා. මම කැමති හසංග මහත්මයාට කියමුනේ මේ සියල්ල අනිත්‍යයි කියන එක කරපු කරන්න කිව්ව විදිහ පොඩ්ඩක් අපිට මතක් කරලා දෙන්න අවතක වෙච්ච තැනක් තිබ්බටන් හසංග මහත්මයා. දේවාන් තරණය යන තමයි අතම මම ඔබතුමා කිව්වට අමතරව මටත් එහෙම විශේෂයෙන් මතක නැහැ. විශේෂ ටිකක් ඇඩ් කරන්න. අතර මමත් මේ දේශනා ටික නැවත කිපර කහන්න හිතන් ඉන්නවා. ඒකින්ද මට මේ වෙලාවෙම වැඩිපුර දෙයක් ඇඩ් කරන්න මතක නැහැ. දේවාන් තරණය. හොඳයි දේවාන් තරණය. ඊට පස්සේ අපිට කියපු දේ තමයි දැන් අපි ඇත්තට ඒ ටික කරන්න මට නම් ටිකක් අපහසු වුණා. ඒ කියන්නේ ඒවට කරුණු හොයාගන්න. ඒ කියන්නේ දැන් මෙතන කරන්නේ මේ මානසිකාරයක්නේ පුරුදු කරන්නේ අපි. කියන්නේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන මානසිකාරය තමයි මේ පුරුදු කරන්නේ. ඒ මානසිකාරය පුරුදු කරන්නේ දැන් අපිට ඒ ඉන්ද්‍රියයන් වලින් අහුවෙන දේවල් මොනවා හරි ඒ ආකාරයෙන් මානසිකාර කිරීමක් කරන්න. එතකොට ඒක තමයි අනිත්‍ය වඩනවා කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට දීපු අපිට දීපු දේ තමයි මේ උපාදානස්කන්ධ හැටියට මේවා වෙන වෙනම වඩන්නේ කියලා. කියන්නේ රූපයක් ගන්න. රූපයක් ගත්තාම ඒ රූපේ හට ගැනීම බලන්න. රූපේ ඇතිවීම, රූපේ වෙනස් වීම, රූපේ නැතිවීම. ඒක සංතති වශයෙන් බැලුවොත් කමක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ. දැන් අපි මුගක් වෙලාවට කතා කරනවානේ මේ වෙලාවේ ඇති වෙනවා, මේ වෙලාවේ වෙනවා කියලා. ඒ තරම් ළඟට ගන්න නැතුව මූලික වශයෙන් පුරුදු වෙන කෙනෙකුට ගන්න කිව්වා සංතති වශයෙන්. සංතති වශයෙන් යම් රූපයක් ඇති වුණා, ඒ කියන්නේ යම් කිසි රූපයක් ඇති වෙලා යම් කාලයක් වෙනස් වෙලා ඊට පස්සේ ඒක නැති වෙනවා නම් අන්න ඒ මට්ටමින් හරි බලලා ඒ අනිත්‍ය කියන සංඥාව වඩන්න කියලා. ඒකට ඇත්තටම ඉතින් අපි ඇත්තටම මෙතන බලලා තියෙනවා විපරිණාමය කියන ගති ලක්ෂණය කියන එක වගේ මට හිතුණා. ඉතින් ඒක බලන්න කියලා ඊට පස්සේ ඒ රූපයන් ගැන මොනවා හරි රූපයක් තමන්ට මතක් වෙච්ච නැත්නම් තමන් ප්‍රිය කරන හෝ අප්‍රිය කරන හෝ මොනවා හරි රූපයක් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ හැටි බලන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ වගේම වේදනා. දැන් තමන්ගේ තියෙන වේදනා. දැන් භාවනාවකට වාඩි වෙච්ච කෙනෙක්ගේ වේදනාව වෙන්න පුළුවන්. දැන් තමන් පරයන්කේනම් ඉන්නේ ඒ අවස්ථාවේදී තමන්ගේ කොන්දේ ඇති වෙච්ච වේදනාවක් හරි. එහෙමත් නැත්නම් කයේ වෙන ඕනම තැනක ඇති වෙච්ච වේදනාවක් වෙන්න පුළුවන්. ඒ වේදනාවන් වල ඇතිවීම කොහොමද ඇති වෙන්නේ? ඊට පස්සේ ඇති වෙලා ඔන්න ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ නැති වෙනවා. දැන් ඇත්තටම අපි දන්නන්නේ ඇති වෙන එකයි නැති වෙන එකයි අතර ওই දෙක එක පාර වෙන්න බෑනේ, එක ළඟ වෙන්න බෑනේ. ඒ අතරතුරේ තියෙනවා වෙනස් වීමක්. ඒ වෙනස් වෙලා තමයි එතන යන්නේ. ඒ වගේ ඒක බලන්න කියලා කිව්වා. ඊට පස්සේ සංඥාව. දැන් සංඥාව කියනකොට එකම වස්තුවක් කියලා තියෙන සංඥාව පවා අපි වෙනස් වෙනවා. දැන් අපි අර කියන්නේ මේ නිතර දකින කුකුලගේ කර්මලේ සුදුයි කියලා. එතන මුලින් දකිනකොට කර්මලේ රතු පාටයි. නමුත් ඔබ නිතරම දකින්න පටන් ගත්තට පස්සේ සුදු පාට වෙනවා. ඒ සුදු පාටයි පේන්නේ. ඉතින් ඒ වගේ මේ එකම දෙයකින් ගන්න සංඥාව පවා වෙනස් වෙනවා. ඉතින් අපි හිතමුකෝ දැන් අපි බොහොම කිත්ත්වෙන් ඇසුරු කරන කෙනෙක් කියලා යම් විදිහකින් මොකක් හරි අමනාපකමක් ඇති වුණාට පස්සේ අපි අර කලින් ගත්ත සංඥාව නෙවෙයි දැන් ගන්නෙ ඒ රූපේ කෙරේ වෙන සංඥාවක් කියන්නේ. එතකොට අපිට අප්‍රිය කරන විදිහ සංඥාවක් කියන්නේ. ඉතින් අන්නේ ඒ වගේ පවා මේ සංඥාවේ වෙනස් වෙන දේවල් ගැන බලන්න කියලා. ඒ වගේම දැන් එක දෙයකින් තියෙන සංඥාවෙන් අනිත් සංඥාව වෙනස් වෙන විදිහ. ඒ කියන්නේ රූප සංඥාවට වඩා වෙනස් ශබ්ද සංඥාව. ශබ්ද සංඥාවට වඩා වෙනස් ඒ විදිහට වෙනස් වීම බලන්න කිව්ව මේ සංඥාවේ තියෙන වෙනස් වීම වශයෙන්. නමුත් එකම සංඥාවක හට ගැනීමත් වෙනස් වීමත් නැති වීමත් කියන එක ඒ ආකාරයෙන් බලන්න කියලා කිව්වා. ඉතින් ඒ විදිහට ඊට පස්සේ සංඥා ගාවට ඊට පස්සේ සංස්කාර. සංස්කාර කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ නිතරම පාවිච්චි කරපු වචන නම් මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ආදරය වගේ දේවල් තමයි සංස්කාර කියලා හිතන්න කියලා කිව්වා. ඒකට අපිට පහසු වෙනවා මේ ඒ ගැන හිතන්න. දැන් අපි ඔක ධර්මානුකූල වෙන වෙන ওই චෛතසිකාරම වෙන දාලා හිතන්න ගියොත් ඒක ටිකක් ගැඹුරු වැඩි මම හිතන්නේ හැමෝටම. ඒ කියන්නේ පොදුවේ කරපු කමටහන් දීමක් නේද? එතකොට කිව්වේ මේ ගන්න කියලා නිකන් භෞතිකව අපිට නිකන් දැනෙන දේවල්. ඒ කියන්නේ ආදරය වගේ දෙයක්. ඊට පස්සේ නැත්නම් තරහක් වගේ දෙයක්. ක්‍රෝධය වගේ දෙයක්. මේ වගේ දේවල් කොයි ආකාරයකටද ඇති වුනේ? කොයි ආකාරයෙන්ද වෙනස් වුනේ? කොයි ආකාරයෙන්ද නැති වුනේ කියන එක බලන්න කිව්වා. ඒ ටික කොටස ඇති කියලා කිව්වා සංස්කාරවල අනිත්‍ය බලන්න. ඥානය අනිත්‍ය බලන්න කියලා කියනකොට එතෙන්දි මේ එක විඥානයක අනිත්‍ය බලන්න අපහසු බව හොඳටම පැහැදිලි කරගමු. මොකද චිත්තක්ෂණයයි සිතක් කියන එක පවතින්නේ ඒ චිත්තක්ෂණය ඇතුළත මෙන ඇතිවීමත් ඒ වගේම වෙනස් වීමත් නැතිවීමත් කියන එක බොහොම ඉක්මනින් සිද්ධ වෙන ඉඳ ඒක කිසිම කෙනෙකුට අහුවෙන්නේ නැහැ. ඒක හිතනකොටත් ඒ චිත්තක්ෂණ ගන්න ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක නිසා මේ සිතුවිලි පෙළක ඇතිවීමත් ඒ පෙළේ ඇතුළ ඇති වෙන වෙනස් වීමත් නැතිවීමත් බලන්න කියලා කිව්වා. දැන් උදාහරණයක් ඇරෙයි අපිට මොකක් හරි දැන් සිතක් කියලා කියන්නේ අපිට ලෝභ සිතක් ඇති වුණා, ද්වේෂ සිතක් ඇති වුණා, ආදර සිතක් ඇති වුණා, මොනවා හරි ඇති වුණා. ඊට පස්සේ ඒක යම් පැවැත්මක් තිබුණා වෙනස් වෙමින්. ඊට පස්සේ ඒ වෙනස් වීම දැක්ක ඒකකින් වෙන අරමුණකට යනකොටත් අරක ඉවර වෙලා තමයි යන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ විඥානයේ වෙනස් වීම ඒ අනිත්‍යභාවය බලන්න කියලා කිව්වා. ඉතින් ওই ටික තමයි මූලික වශයෙන්ම කිව්වේ. ওই ටික නිතර නිතර නිතර නිතර වඩන්න. එතකොට මේ ඒක තමයි සම්පූර්ණයෙන්ම මේ අනිත්‍ය සංඥාව. ඒ කියන්නේ මේ මේ උපාදාන ස්කන්ධයන්ගේ උදය වය කියන එකයි. ඒ වගේම හට ගැනීම වෙනස් වීම නැති වීම කියන අර්ථයෙන් බලන්න කිව්වා. එතකොට අනිත්‍ය සංඥාව ඒ ආකාරයෙන් වැඩෙන්න පටන් ගන්නවා කියලා කිව්වා. ඉතින් කාන්ති මහත්මිය තවත් මුකුත් එකතු කරන්න තියෙනවද ඒකට? නැජන්ත් මල්ලි, ඉතින් අර ඊට පස්සේකේදී කිව්වා අර ඔය මේ වද ඒ දැන් මල්ලි කියපු ටිකම අර ආයතන වශයෙන් බලක දැන් අර දැන් කණෙන් ඇති වෙන එක නෙමෙයි ඇහෙන් එහෙම කියලා අන්න එහෙම බලන්න කියලා කිව්වා. අපිට ටික අපේම මුකුත් ටේප් කරලා නැහනේ. කිසි කෙනෙක්ගේ මුකුත් ආපහු අහන්න විදියක් නැහැ අපිට කරපුවා මල්ලි. ඒ කියන්නේ ඉවත් කිසි කෙනෙකුට ටෙලිෆෝන් එකක් මුකුත් ගෙනියන්න අවශ්‍ය තිබුණ නැහැ. ඉතින් ඔක්කොම ගත්තනේ කට්ටිය. ඉතින් මොකුත්ම ටේප් කිරීමක් නැහැ. ඉතින් කරපු අර මතක තියෙන එකක් විතරයි ලියන්නත් තහනම්. අහගත්ත ටික විතරයි. ඉතින් මටත් මතකයි මල්ලි කියපු ටික විතරයි ඇත්තටම. පෙරවන්සන් අඩුම ගානේ මේ විදිහ කතා කරනකින් අපිට ඒව නිතර නිතර නැවත නැවතත් මතක් වෙන ගතියක් තියෙනවා. ඒකින් හොඳයි. පින් ගොඩාක් ඇත්තටම එහෙම කතා කරන්න කෙනෙක් නැතුව හිටියේ ඇත්තටම. මොකද ලියපු දෙයක්වත් නැහැ, ටේප් එකකුත් නැහැ, මොකුත් නැහැනේ. කොහොම පින් මේ ආකච්ඡාවට? ඔව් ඇත්තටම ලියන්නත් එපා කිව්වා. කිසිම කෙනෙකුට ලියන්න එපා. මේ ඒ කාලය තුළ කිසිම පොත්පත් පරිහරණයක්, ටෙලිෆෝන් පරිහරණයක් මොකුත් නැහැ. අපේ දැන් දැඩි නිශ්ශබ්දතාවයක් ආරක්ෂා වුණා. මචං 90ක් විතර සාර්ථකයි නිහලතාවය. අර ගෝයන්ක සෙන්ටේ කියන 100ක්ම සාර්ථක වෙන තැනක්. නමුත් ඒ තරම්ම දුරට නිහලතාවය ආරක්ෂා වුණේ අපේ අපේ කියන 100ක්ම නිහලතාවය හැමදෙරෝ හරි අපි ඒකෙන්. නෑ හැමදෙරෝන්ට පේන නම් කවුරුත් කතා කරන්නේ නෑ. මං කියන්නේ හැමදෙරෝ නැති තැන මට පෙන්නවා කිව දෙනෙක් කතා කරන ඉතින් ඉතින් බලක්වන්න අමාරුයි අපේ ඒවයි. ඒකට දාලා තිබුණා එක්කෙනෙක්. ඒ කියන්නේ හම්දුරුවෝ නැති තැන උනත් උපස්ථායිකාව උපස්ථායකව දාලා තිබුණා. ඒකේ ඉන්න මොකුත් අනිතේ කාමරවල කවුරක් අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැති අය කතා එහෙම හි දාලා තිබුණා. මම දන්නේ මං කාමරේ හිටපු එක්කෙනා අන්තිම දවස වෙනකන් නම්වත් මොකක්ද කියලා. ඒකේ ඉන්න ගොඩක් හරිම ඉතින් හොඳයි ඇත්ත. අපේකෙත් දැන් මං හිතපු ඩෝම් එකේමයි හතංග මහත්තයා එහෙමත් හිටියේ. අපි දෙවනාට ගිය දවසේ හම්බෙච්ච වෙලාවේ කතා කරා මිසක් සිල්කත්තට පස්සේ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වුණා. මම හිතන්නේ අපි යන හැම රිට්‍රීට් එකේම අපිට අපි හිතමුකෝ දැන් පන්සල් වල කරන වගේ වක් වෙලාවට නිශ්ශබ්දතාවයේ ආරක්ෂා වෙන්නේ නැහැ. නමුත් නිශ්ශබ්දතාවයේ තමන් ආරක්ෂා කරනවා කියලා හිතාගත්තොත් ඒ යන ඕනම වෙලසටහනකට තමන්ට විශාල ප්‍රතිලාභයක් තියෙන බව තමයි ඇත්තටම හැමෝම සඳහන් කරේ. ඒක හරියටම හරිමාලි. මොකද හැමදෙරෝ අනිත් එක දාලා තිබුණානේ. අපිට කිසිම කෙනෙකුට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරලා ඉති එකම පුජ්‍යලයා ලේඩිස් නම් උපස්ථායිකාව විතරයි, ජෙන්නම් යාගේ උපස්ථායකය විතරයි. වෙන කිසිම කෙනෙකුට කතා කරන්න බෑ කියන එක සරේ කියලා තිබුණා. ඉතින් ඒ නීතිය හැමෝම හොඳටම පිළිපැද. ඔව් එහෙම තමයි. මේ පළවෙනි එකින්ද ස්වාමීන් වහන්සේ ගොඩක් නීති පද්ධතියක් දැම්මේ නැහැ. නමුත් දැන් ඊළඟ එකක් කරන්න අවස්ථාවක් ආවොත් ඒ වගේ නීති දැඩි නීති යටතේ තමයි කරන්න. ඒකේ ප්‍රතිඵල නම් අලුත් එකක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ලාස්ට් ඊයේ කිව්වා ස්වාමීන් වහන්සේ තීරණය කළා තියෙනවා බොහොම සතුටු හින්ද මේ ප්‍රෝග්‍රෑම් අපි කරපුවා. හඳුරු දෙපාරක් එනවා. දැන් අප්‍රේල් තව දෙකක් තියෙනවා. හඳුරු එන්නේ රිට්‍රීට් දෙක කරනවා යනවා. ආයි දෙසැම්බර් තියෙනවා. එහෙම දැන් ස්වාමීන් වහන්සේ තීරණය කරලා තියෙන්නේ ඒ ප්‍රීටි දෙවිදියට කියන්නේ අර වගේ තක් විදියට තමයි. හොඳයි, අපි එහෙනම් කෙටියෙන් කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අනිත්‍ය සංඥාව පිළිබඳව කෙටියෙන් සාකච්ඡාවක් කරමු. කාටහරි ඒ ගැන ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. වන්තරණයේ යෝජනාගින්න ජාත මහත්මයා සාන්ත මහත්මයා හෙළි කර භාවනාවට පස්සේ මේ අනිත්‍ය සංඥාවට නිගෙන එතකොට මම අහන්නේ කැමති දැනගන්න කැමති මේ භාග්‍යවත්නාස්ස දේශනා කරපු මේ චිත්තස්ස අනිත්‍යස්සං සංඥායති කියන මේ පවතිනවා උපදින කිය පවතින දෙයක උපදිනවා ඒකේ වෙනස් වීම බලනවා නැති වෙනවා කියන එකද මේ බුදු කෙනෙක් පහළලා කිව්වේ කියලා අනිත්‍ය සංඥාව වඩන්න අපි කියනවා. හොඳයි, ඇත්තම එතනදී බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ සංකර්ෂය කියන එක අර්ථ දක්වන තැන තමයි ওই ටික සඳහන් කරලා තියෙන්නේ. සංකතය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤ සත්තම් පඤ්ඤායති කියලා. එතකොට හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඒ අතරතුර කාලේ අඤ්ඤ සත්‍යයන් වලට පත් වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ වෙනස් වීම. එතකොට නමුත් දැන් මතන ප්‍රශ්නය මතු කරේ ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි උත්පාද තිතිබංග කියලා ගත්තොත් එහෙම විශේෂයෙන් රූපයක. රූපයක ගත්තොත් අපි උත්පාද තිතිබංග කියලා දැන් අපි හිතමුකෝ දැන් අපි අභිධර්මානුකූලව කියනවා ඔන්න දැන් රූපයක තියෙනවා චිත්තක්ෂණ 17ක විපාලයක්. කියන්නේ ලොකු චිත්තක්ෂණ 17යි පොඩි චිත්තක්ෂණ නම් 52යි. එහෙමනම් අර පළවෙනි උදා චිත්තක්ෂණේ පටන් ගන්න කොට හට ගන්නවා. ඊට පස්සේ චිත්තක්ෂණ 49ක් පවතිනවා 51 වෙනි එකේදී රූපේ කියන එක නැති වෙනවා. ඒ රූප කලාපේ නැති වෙනවා කියන්නේ. දැන් එහෙම ගත්තොත් එතකොට කෙනෙකුට අර චිත්තක්ෂණ 49කදී නිත්‍ය සංඥාවක් තියෙන්න පුළුවන් එකේ පැවතීමක් තියෙනවා කියන එක. එකම ආකාරයෙන් පැවතීමක් කියන එක. ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කරේ ඒ පැවතීමක් තියෙනවා තමයි. නමුත් ඒ පවතින්නේ වෙනස් වෙමින්. තිතස්ස අඤ්ඤ තත්තම් පාය. කියන්නේ තිතියගේ වෙනස් වීමක්. අඤ්ඤ තත්ත්වයකට පත් වීමක් තියෙනවා. කියන එක තමයි විස්තර කරේ. මම හිතන්නේ ඒ කියපු දේවල් ධර්මයට කිසිම විදිහකින් පටහැනි නැහැ කියන එක තමයි තේරුම් ගත්තේ වසන්ත මහත්මයා සිරුවන් සර්ණයි. සිරුවන් ගැස් මහත්මයා ඒකට කියන්නේ මහත්මයා විපරිණාමයේ කියන්නේ බුද්ධයනවාසි. හොඳ විපරිණාමය කියන එක මෙහෙමද? විපරිණාමය කියන එකත් ඇත්තටම ඇවිල්ලා වෙනස් වීමක් නේ. ඒක වෙනස් වීමක් තමයි. දැන් ඕකෙ දැන් නාම ධර්ම වලට එනකොට එක විදිහක් වෙනවා. රූප ධර්ම වලට තමයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද රූප ධර්ම කියන ඒවා ගොඩක් කල් පවතින ගතියක් අපිට පේනවනේ. දැන් අපි දැන් අපි පොඩි කාලේ ඉපදිලා දැන් මෙච්චර කාල ජීවත් වෙලා තාමත් ඉන්නවනේ. දැන් වසන්තලා ඉන්නවා, ජයන්තලා ඉන්නවා, ලලිත්ලා ඉන්නවා, ඔක්කොම කට්ටිය තාම ඉන්නවා පොඩි කාලේ නම්. එතකොට තේරෙනවා මේකේ මේ කෙනෙක් දිගටම සන්තති වශයෙන් සිදු වෙන වෙනස් වීමක් තියෙනවා. ළමා කාලේ, තරුණ කාලේ, මැදිවිය, මහලුවිය ආදි වශයෙන්. දැන් ඒකත් වෙනස් වීමක්. ඒකත් එක්තරා විදිහක වෙනස් වීමක්. ඒ වගේම මේක මොහොතක් පාසා අර විදිහ වෙනස් වීමක් සිද්ධ වෙනවා. අපි කිව්වට චිත්තක්ෂණ 17යි කියලා. ඒ 17 ඇතුලේ චිත්තක්ෂණේ වෙනස් වීමක් තියෙනවා. ඉතින් ඒකත් අනිත්‍යෙම එක පැත්තක්. වෙනස් වීම කියන එකත් අනිත්‍යෙම එක පැත්තක්. ඒක අනිත්‍ය කියන එකෙන් වෙන් කරලා කෙලින්ම කියන්න බෑ මේ ඒක නෙවෙයි අනිත්‍ය කියලා. එතකොට ඒ අනිත්‍ය කියන එක ජාන මහත්ය පූර්ව පුත්පදාසෙන් අපිට සාමාන්‍ය ඕන බුදුජාන මහත්ය කෙනෙක් පහළ වෙලා පුබ්බේ අනුනුස්සතියේ ධම්මේශ්වර කියන දහම් හැස් පහළ වුණා පෙර කිසිකාක නොදතුගු දහම් නැස ප්‍රඥාව පහළ වුණා කියලා කිව්වා උන්වහන්සේ දේශනා කළේ. ලෝකෙට දැන් පවතින ඒ අපි සාමාන්‍ය අනි ආගම් හැමෝම කෙනෙක්ම මම අහලා තිනවා බඳ මම පොත්පත් කියවලා අප කවුරු දන්නව මේ වෙනස් වීමක් එක ගැන බලන්න එක හොඳයි. එතකොට අපිට මේ සාමාන්‍ය දෙයකට මේ කිරස් දුරුතන පුළුවන්. නමුත් බුදුජාන වහන්සේ අදහස් කර අනිත්‍ය කියන්නේ ඕකද? එතන කියන්නේ ඔව් ඒක ඇත්තටම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යනේ බලන්න කියන්නේ. එතකොට රූපය කියන එක අනිත්‍ය එක විදියක්. ඊට පස්සේ වේදනාව කියන එක අනිත්‍ය එක විදියක්. හරි? ඉතින් ඒක මේ දැන් පළු මට්ටමේ නම් කොහෙන්ද පටන් ගන්න ඕනේ? ඒ පටන් ගන්න තැන තමයි ස්වාමීන් වහන්සේ මේ විදිහට කිව්වේ. ඉතින් ඒක තමන්ගේ ධර්මාවබෝධයේ වැඩි වෙන්න ඒක ෂණ මාත්‍ර මෙන්න මේ විදිහටයි වෙන්නේ කියන කී අවබෝධයට එනවා. ඒක මේ පැටලවිල්ලක් වෙන්නේ නැහැ කියන එකයි මම නම් හිතන්නේ. නමුත් අර පොදුවේ කමටහනක් දෙනකොට ඉතාලම සියුම් තැනකින් දෙන්නවානේ. මොකද සුතේන් එක එක මට්ටම් වල ඉන්න කට්ටිය ඉන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ වැඩි පැටලවන්නේ නැතුව ස්වාමීන් වහන්සේ මේ සංසතියක් හැටියට ගන්න ඉස්සල්ලා. අන්න බලන්න මෙන්න මේ විදිහට සංඥාවක් ඇති කරගන්න යමු කිවිති. මේක මේ නිවන් දැක්ක නෙමෙයි මේ සංඥාව ඇති කරගන්නවා කියන එක. මේ වෙලාවේ මේ භාවනා මේ වැඩසටහන ඇතුළේ. නමුත් මේ පැත්තට යන්න දොරටුවක් විවෘත කරලා දුන්නා. ඉතින් ඒක තමයි මූලික වශයෙන් කියන්නේ. ඉතින් වසන්ත මහත්මයාගේ ශ්‍රුතිය අනුව අහලා තියෙනවා අනුව තව ඉදිරියට මේක ඉතාමත්ම සූක්ෂම විදිහට බලන්න පුළුවන්. අනිත් එක අපි හැමෝම දන්නවා මේ තියෙන වස් තියෙන දේ කණිත්‍ය බලන එකද නැත්නම් ඒක ඇති වෙනකොටම ඒක ඇති වෙන ඒ ස්කන්ධ ටික යෙදෙන එකයි නැති වෙන එකේ අනිත්‍ය බලන එකද කියන එක අපි දන්නවා. නමුත් මේ වැඩසටහන ඇතුළත දික සාකච්ඡා කරේ අර විදිහේ සංස්කෘති වශයෙන් බලන්න. එතකොට තේරුම් ගන්න ලේසි. ඊට පස්සේ අනිත්‍ය සංඥා මේ විදිහට ඇති කරගන්න අර නොමරණ මිනිසුන් විදිහට ඉන්නතෝ මේ අනිත්‍ය බව දැනගෙන ඉදිරියට යන්න කියන එක තමයි කිව්වේ. තේරුම් ගන්න. වසන්ත මහත්තයා, දැන් මේ හැමදෙරෝ එතනින් නැවතුනේ නැහැ. දැන් අපේ රිට්‍රීට් එක දවස් 4ක් රෙසිඩෙන්ෂල් එකක්. මේ ඊට පස්සේ කිව්වා ඒ විදිහටම මේ පංච උපාදාන ස්කන්ධය වශයෙන් බලන්න කියලා. ඒ ඊට පස්සේ කිව්වා ඒ විදිහටම මේ මේ ආයතන වශයෙන් බලන්න කියලා. ඊට පස්සේ සමිනාසී අපිට කිව්වා දැන් අපි ධර්මයේ දැනුම තියන අයට පුළුවන් කියලා ඒ ආයතන වශයෙන් එහෙම බලනකොට මේ ඒවත් යොදාගෙන බලන්න පුළුවන් කියන එක සමිනාංශ කිව්වා. නැතු අර මුල්ම ටිකෙන් සමිනාංශ නැවැත්වෙන්නේ නැහැ. හැම වසන්ත මහත්තයා. හරි හොඳයි. මම අපි මම මතක කරේ මතකිට ආවේශමයි කියන එක හොඳයි. මම හිතන්නේ අපි 9:37 වෙලාවෙ එහෙමනම් අපි අදට තවත් කාර්යයක ප්‍රශ්න හෝ යමක් තියෙනවා සාකච්ඡා කරලා අපි අදට සාකච්ඡා නවත්තමු. අවසාන වශයෙන් කාර්යය යමක් එකතු කරන්න තියෙනවා. ඔව්, තෙරුවන් සරණයි. ඇත්තටම ජයන්ත මහත්මයා, දැන් උත්පාදිතී භංග වශයෙන් මේ මම අවබෝධ කරන් ඉන්න විදිය ඇතිව නැතිව යනවා කියලා, දැන් අපි රළු මට්ටමින් හිටියොතින් ලදරුවෙක් ඉපදිලා මරණයට යන මට්ටම වෙනකන් කියලා, එතකොට ඉපදිච්ච මොහොතේ ඉඳලාම විපරිණාමයටපත් වෙනවා. ඒ කියන්නේ ඒ තිතිය තියෙන කාලය තුල මේරීම සිදු වෙලා මේරීමෙන් පස්සේ බංග වෙන සත්ත්වයට යනවා කියලා අන්න ඒ වගේ තමයි මම හිතාගෙන හිටියේ. ඒක නිසා මේ ඒ කාලය තුල වෙනස් වෙන අර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි ඉතා ශනිකව වෙනස් වෙන නිසා අපිට පේන්නේ නැහැ වෙනස් වෙනවා කියලා. නමුත් ඒ ඉපදුණු මොහොතේ ඉඳලාමයි වෙනස් වෙන්නේ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. තෙරුවන් සරණයි. ඒක ඒක ඔය සංස්කෘතියක් වශයෙන් ගන්නකොට ඒක අනිවාර්යෙන් මේ විදිහට තමයි ගන්න වෙන්නේ. එතකොට ඉතින් අර කිව්වගේ මේ හැම මොහොතකම වෙනස් වෙන දෙයක්. මොකටවත් මේක නිත්‍යව පවතිනවා කියලා කිසිම දෙයක් නැහැ. කොයි වෙලාවකවත් මේ තියෙන දේ කනිෂ්ටි බෙලොත් ඒ තියෙන දේ කියන එකත් වෙනස් වෙමින් තියෙන දෙයක් ගැන අපි කතා කරනවා. ඒ වගේම මේ උපාදාන ස්කන්ධයන්ගෙන් හට ගැනීම උපාදාන ස්කන්ධයන් නැතුව අපිට මේ කිසිම දෙයක් ග්‍රහණය කරන්නත් බෑනේ. මේ උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීම කියනකොටම ඒක ක්ෂණමාත්‍රව ඇතිවීමක්, ක්ෂණමාත්‍රව නැතිවීමක්, ඒ අතරතුර ක්ෂණමාත්‍රව වෙනස් වීමක් කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් ඒ මට්ටමින් අපිට අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම දැන් අපි යමක් දෙයක් දකිනවා. අපිට රූපයක් හම්බ වෙනවා කියන තැන අපි දන්නවා රූපේ කියන එකේ හට ගැනීමක් තියෙනවා. ඊට පස්සේ චක්කු ප්‍රසාදේ හට ගැනීමක් තියෙනවා. ඒ වගේම විඥානේ හට ගැනීමක් තියෙනවා. ඒ තුනේ එකතුව ස්පර්ශය. ඒ ස්පර්ශය නිසාම අපිට යමක් ගැන අවබෝධයක් වෙනවා, තේරුමක් වෙනවා. ඒවා ඉවත් වෙනකොට, ඒ අදාළ කාරණා ඉවත් වෙනකොටම ඒ පිළිබඳව සම්පූර්ණ දැනීම නැති වෙනවා කියන එක අපි දන්නවා. ඒ කියන්නේ තියරි එකක් ඇටිට. එහෙම නැත්නම් අපි න්‍යායක් ඇටිට අපි දන්නවා. ඒක දකින්න තැන තෙන්න තමයි මේ මූලිකව අර විදිහට පටන් ගෙන ටික ටික දැන්ට එන්න මම හිතන්නේ ඒ අපිට මග පෙන්වෙයි කියලා. හොඳයි, එහෙමනම් තවත් කාට හරි මුකුත් එකතු කරන්න තියෙනවද? එහෙනම් හොඳයි. එහෙමනම් මම මේ තමයි ගෞරවයෙන් දැන් දාන්ත මහත්තයා, දැන් අපි මේ අභිධර්මය අහලා තියෙනවා. එතකොට දැන් හැම වෙලේම අනිත්‍යත් එක විදිහකට මේ සම්මුති ලෝකේ අනිත්‍ය වශයෙන් අපිට පේන්නේ නැහැ. අධ්‍යාත්මික බලනකොට, තනියම ඉන්නකොට, හිතනකොට මේ සියලු දේ චිත්තක්ෂණ වශයෙන් දකිනවා. නැත්නම් භෞතික විදිහට බලනකොට සෛල දෙවිල යනවා, මේවා ඔක්කොම පේනවා. නමුත් එතකොට දැන් මේ සම්මුති ලෝකේ ඉන්න එකයි භෞතික මේ අධ්‍යාත්මික ලෝකේ දෙක දෙකක්. එතකොට දැන් මේ අරක එක විදිහකට මේ අධ්‍යාත්මික ලෝකේ ඉඳලා මේවා දැකලා ආපහු මේ ගෙවල් දොරවල් වතු පිටි සියලු දේම අපි පරිහරණය කරන්නත් ඕනේ. මෙතන මේ ඇත්තටම මට නම් මේ දෙක හරිම ගැටීමක් ඇති වෙනවා බොහෝ වෙලාවට. මේ දෙක මේ අතර දැන් අර කල්පනා කරලා මේ අධ්‍යාත්මික ලෝකෙ මේ නෙමෙයි, චිත්තක්ෂණ මේමයි, මේ විදිහට යනවා කියලා ඒක පෙනීගෙන යනවා. ඒ ටිකක් කල යනකොට ඔන්න ගෙදර ලයිට් බිල් එනවා, වතුර බිල් එනවා. මම මේ සාමාන්‍ය ජීවිතේට ආපහු එනවා. ඒක හරි ගැටීමක් මට නම් ඇති වෙනවා. එන්න මේ තත්ත්වයෙන් කොහොමද දැනන්ත මහත්තයා ඔබ මේ තත්ත්වය කොහොමද ඔබ निराකරණය කරගන්නේ කියලා සම්සාර. ඔක මටත් තියෙන ප්‍රශ්නයක් තමයි අත්‍තරම චන්දන මහත්තයා. නෑ ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මේ අපි ඇත්තටම කැමති මේ කරදර වලින් අයින් වෙලා මේ විදිහට හිත මේ ධර්ම පැත්තට යොදාගෙන ඒ පැත්තට යොමු වෙන. නමුත් අර ඔබතුමා කිව්වා වගේ ඔන්න දැන් රිට්‍රීට් එකට ගියා. දවස් 3ක් ඉතන බොහෝම සන්තෝෂෙන් හිටියා. තමන්ගේ පාඩුවේ ටෙලිෆෝන් එකකින් කවුරුත් කතා කරන්නත් නෑ. කිසිම කෙනෙක්ගේ උපදූපයක් අහන්න නෑ. කිසිම කෙනෙකුට කෙනෙකුගේ දෝෂ දර්ශනයක් දකින්න නෑ. ඉතින් ඒ පරිසරයෙන් ඉඳලා අන්තිමට ගෙදර ඇවිල්ලා පහුවදා වැඩට යන්න ඕනේ. වැඩට යන්න ගියාම එතන තියෙන හරදරයි සම්කටලු. මේ දවස්වල නඩුපල ගිහලා ගොපු තියෙනවා මේ රස්සාව සම්බන්ධයෙන්. ඒවා ඔක්කොම ඔළුවට ලොකු බරක්. ඉතින් ඇත්තටම හිතෙනවා මේ මේක ගැටීමක් තමයි අර කියනවානේ අර ගාරාවාසෝ රජෝපතෝ කියලා. ඒ කියන්නේ මේ මේක ගෘහස්ත ජීවිතය කියන එක හරියට මේ හරි අටකොහලින් පිරිච්ච තරක් කියන එක බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඒක තමයි අර පැවිදි බව උතුම් කියලා කියන්නේ. කියන්නේ හරියට පියාපත් දෙක අරගෙන යන කුරුල්ලෙක් වගේ කියන පැවිදි ජීවිතය. ඉතින් අපිට එහෙම තත්ත්වයක් නෑ. අපි හරි හම්බ කරලා ජීවත් වෙන්න ඕනේ, හරි හම්බ කරලා දරුපවුල් ආරක්ෂා කරන්න ඕනේ, ඒගොල්ලන්ගේ ඕනෑපාකම් බලන්න ඕනේ, අපේ රැකියාවේ තියෙන රැකියාව කරනවා නම් ඒක සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. මේක තමයි ඇත්තටම සංස්කාර දුක කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඉතින් ඒකට අපිට මූණ දෙන්නම වෙනවා. ඉතින් මම හිතනවා ඉතින් ඒ දුක වැඩිකල් නොපවතිවා කියන ප්‍රාර්ථනය තමයි කරන්න තියෙන්නේ. ඉතින් වැඩිපුරම මේ ධහමට යොමු වෙලා අපි බලමු මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයකට අපි හිතපත් කරගන්න යම් කිසි දවසක හැකි වේවා කියලා. ඒ පැත්තට නැඹුරු වෙලා අපි ඉදිරියට යමු කියලා යෝජනාවක් හැටියට කල්‍යාණ මිත්‍රෙක් හැටියට කියනවා. හොඳයි මම අවසාන වශයෙන්ම ශ්‍රීමති මහත්මියට යොමු වෙන්න අද දවසේ සාකච්ඡාව නිමා කරන්න දලුවත් මහත්මයාට අපි නැවත වරක් සුව ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. ඇත්තටම සාකච්ඡාව නිමා කරන්න ඉස්සෙල්ලා කල්‍යාණ මිත්‍රියක් වශයෙන් පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. මේ පෙරේදා ඇත්තටම දලුවත් මහත්මයාට අප්‍රමාණ පින් ඒ සාකච්ඡාව ගත්තා මට නිමා කරගන්න බැරි වුණා. අනේ හැම දිනාම අර මාං කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ දුරුතු පොයදා ධර්මදේශනාවේ 2:30 ඔළුවට වදින කම්ම අහන්න පුදුමාකාර දේශනාවක්, ඒ වගේ දේශනාවක් මම ජීවිතේට අහලා නැහැ. ඉතින් මම හතර සැරයක් විතර ඇහුවා දෙවනි කොටස. ඔබ ළඟිනුත් ආරාධනා කරනවා ඒක අහන්න කියලා. තෙරුවන් සරණයි. ඉතින් අද දිනේ කියන්නේ දුරුතු පොයදාවසේ දුරුතු පොයදා කියලා 2017 දේශනා කෙනකේ sudassana.org එකේ 2017 දේශනා ඕපන් කරපු ගමන් දුරුතු පොය දේශනා හතරක් තියෙනවා මේ 2017. ඒ හතරම බොහොම තේ. අනේ අහන්න වරද්දන්න එපා, හැම දිනම අහන්න. තෙරුවන් සරණයි. හැම දිනාටම අද ඇත්තටම අපිට ඉතාම වැදගත් දවසක් 2017 මේ පටන්ගත්තු අවුරුද්දේ අපිට ඉතාම වාසනාවන්ත දවසක් වුණා කියලා කියන්න පුළුවන්. දින කීපයක නේවාසික තහනකට පස්සේ තමන්ගේ අදහස් බෙදා හදා ගැනීම ගැන අප්‍රමාණ කෘතවේදීව ජයන්ත මහත්මයාට, කාන්ති මහත්මියට, අසංග මහත්මයාට ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. මොකද අපිට ඒ වගේ අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් ඒ කියන හැම වචනයක්ම අපිට අප්‍රමාණ ප්‍රයෝජනයි කියලා මම සඳහන් කරනවා මට විශේෂයෙන්. ඉතින් ඒ වගේ තමන්ගේ කාලය ශ්‍රමය කැප කරමින් අපිට ඒ වගේ මේ ධර්ම දානයක්, ධර්මය බෙදා හදා ගැනීමක් කිරීම ගැන පළමුවෙන්ම ජයන්ත මහත්මයාටත්, කාන්ති මහත්මියටත්, අසංග මහත්මයාටත් අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මේ ලැබුවා වූ අවුරුද්දේ ඔබතුමන්ලාට තව තවත් මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙලා ඉතා සුව පහසුවෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ඇතුව මේ ධර්ම මාර්ගයේ යන්න ආශිර්වාද වේවා, තුන්රුවන්ගේ පිහිට ලැබේවා, නිදුක් නිරෝගී සුවපත් පතන බෝධියකින් නිර්වාණ අවබෝධය දක්වා යාගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපගේ කල්යාණ මිත්‍ර අපිට හැමදාම ධර්මයේ දාණය දෙන දලුවත්ත මහත්මයාණන්ටත් මේ ලැබුවා වූ අවුරුද්දේ අවුරුදු බොහෝ ගණනාවක් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්න හේතු වේවා වාසනාව වේවා ගන්නා වූ සියලුම ඖෂධ වර්ග ප්‍රතිකාර සියලු දේම ධම්මා ඖෂධ වේවා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් ඒවා ඉන් නිසි ප්‍රතිඵල ලැබෙන්න හේතු වේවා වාසනාව වේවා ඒ වගේම මේ ලැබුවා වූ අවුරුද්දේ සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය පාරමිතා පුරාගෙන උතුම් වූ නිර්වාණ අවබෝධයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සහභාගී වුණු කල්යාණ මිතුරු මිත්‍රයන් සැමට චන්දන මහත්මයා ප්‍රීති මහත්මයා ඇතුළු හැම දෙනාටම මේ සම්බන්ධ වුණු පద్මා මහත්මිය ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලබන අවුරුද්දක් වේවා. පතන්නා වූ ආකාරයට සුව පහසුවෙන් ධර්ම මාර්ගයට පත් වෙන්න ලැබේවා. අප සෑම සියලුම දෙනා නමින් මිය පරලොව ගිය නෑදෑ හිතමිතුරු මව්ද මව්පිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සෑම දෙනාත් සසර දුකින් මිදේවා. උතුම් වූ නිර්වාණ අවබෝධයට පත් වේවා. අපිට යම් තාක් ධර්ම මාර්ගය යන්න උදව් කරන ස්වාමින් වහන්සේලාටත් අනිකුත් ගිහි ශ්‍රාවක පින්නතුන්ටත් ගිහි උපදේශක මහත්වරුන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට පත් වෙන්න හේතු වේවා වාසනාව වේවා. අප සෑම සියලුම දෙනා කරන සියලුම පින් බලෙන් නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණියත් ලැබිලා සුවපහසුවෙන්ම මේ සසර දුක් කෙලවර කරගන්න ඉතා ඉක්මන් ජීවිතයකදී හැකි වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ඔබට